රකින්නේ පස්සේ කරලා අංකාරින් අපිට ඒක නැහැ නෝදන්නවා. ඒ බොහෝ දෙනා අපේක්ෂා කරන අලුත් අවුරුද්දක් එනමුණා දැන් අපට සතුට එනමුණායි කියලා බොහෝ දෙනෙක් හිතනවා. පින්නතුනේ අපි බලන්නට වටිනවා බුදු මහාමුදුරන්ගේ දහම අනුව මේ අවුරුද්ද පිළිබඳව නැත්නම් කාලය පිළිබඳව උන්වහන්සේගේ අනුශාසනාවක් මොකක්ද කියලා. සම්මත අර්ථ ක්‍රමය අනුව අවුරුද්දක් වෙන වෙන අවස්ථාවෙදී තමයි ජීවිතයේ ප්‍රධාන කඩේ මන් කියලා බොහෝ දෙනෙක් හඳකන්නේ. නමුත් මේ අලුත් අවුරුද්දක් එනුණාට පස්සේ මුල් දවසේ ඒ සතුටේ පිට අනිත් දවස්වල සාමාන්‍ය මඟ ගත කරන විදිහටම හැවත පත් වෙනවා. නමුත් බුදුහාමුදුරන්ගේ දහම අනුව බුදුහාමුදුරෝ දේශනා කරනවා සුනස්සං සුමංගලං සුප්පමාතං සෝර්ථිතං සුඛනව සුමුහොත්තෝච සොයිච්ඡං බ්‍රහ්මචාරිසු. යම් කෙනෙක් කිසියම් දවසක උදෑසන නැත්නම් කිසියම් දවසක සිංහම් කරන්න කියලා හිතාගෙන දවසක් අලුයම අවදි වුණා නම් විශේෂයෙන් සිල්වත් වෙනවා උත්සනයන් වහන්සේලාට දානය දෙන්න කියන ආකල්පයෙන් කිසියම් දවසක කෙනෙක් රාත්‍රී නිදාගෙන උදෑසන අවදි වුණා නම් ඒ අවදි වෙන දවස ගැන සඳහන් කරන්නේ සුනස්සං හොඳට නැකත් කියන දවසක් කියලා. සුමංගලං ඒ තමයි මංගල සම්මත දවසක් කියලා. සුප්පවහතං හොඳ අලුතක් කියන දවසක්. සුභෝචිතං හොඳට ප්‍රිවිලේජ් දවසක්. සුඛනම් කියලා සඳහන් කරනවා හොඳට කියන්නේ නම් හොඳ මුර්තියක් ඒක. සුමෝත්තවට කියන්නේ හොඳ මොහොතක් කියන එක. එතකොට මෙන්න මේ ගාථාවෙන් අපිට පැහැදිලි කරනවා වඩාත් නැකත් කියන දවස් මොකද්ද? වඩාත් මංගල සම්මත දවස් මොකද්ද කියන කරුණ. බොහෝ විට අපේ පින්නතුන් නැකත් කියන දවස් වලට මංගල සම්මත දවස් වලට බොහොම කැමති. ඒ දවස් වලට බොහෝ දෙනෙක් සතුටට පත් වෙනවා. ඒ වෙන දවස් වල විවිධ විවිධ මංගල සම්මත උත්සව වලට සම්බන්ධ වෙනවා. ඒ වෙන දවස් වලට සුභ කටයුතු ආරම්භ කරනවා. ඉනිදා වටේට රූපෝපනාදී විශේෂ දේවල් කරනවා. ගොඩනැගිලි වලින් නැත්නම් අලු විස්තහන වලට ගෙවදී මුල්දාස් කැදින් මාගේ කටු සිද්ධ කරනවා. මෙන්න මේ විස්කූප දවස්වල නැහක් කියන දවස්වල. බුදුරජාණන් වහන්සේගේ ධර්මනෝ බලන්න පින්න තුනි. නක්ෂත්‍රයනෝ ජෝතිෂයනෝ නැහක් කියන බොහොම කරා දෙයි. නමුත් බුදුහාමරණේ ධර්මනෝ කිසියම් උදෑසනක පින් සිටි වල වෙන යුක්තව කිසියම් කෙනෙක් නිවිදෙනවා නම් අවදි වෙනවා. උදෑසන අවදි වෙන කුසල කරන්න කියන අපේක්ෂාවෙන් නම් ඒ දැනගන්න හැමදාටම නැකත් කියන දවසක්. ඒ දැනගන්න හැමදාටම මංගල සම්මත දවසක්. ඒ දැනගන්න හැමදාම හොඳට පිටි දෙක දවසක් හොඳ අලුයමක් කියන දවසක්. ඒ වගේම හොඳ ස්කැනයක් හොඳ මුහුර්තියක් හැටියට දක්වනවා. පින්තුනේ වර්තමානයේ අපි කාලය වෙන් කරනකොට අවුරුදු වශයෙන් ගණන් කරනවා, මාස වශයෙන් ගණන් කරනවා, සති වශයෙන් ගණන් කරනවා, දවස් නැත්නම් දින හැටියට ගණන් කරනවා. මෙන්න මේ විවහාර ක්‍රමයේ තිබුණත් පින්තුනේ මේ ක්‍රමය අපේම හරි කරන්නේ කොහොමද? මේක අපේ සම්මත ක්‍රමය. නමුත් අපේ ජීවිතයේ වඩාත්ම අපේක්ෂාව සතුටෙන් ගත කරන්න නම් අර අවුරුද්දක් ආරම්භ වෙන දවසේ විතරක් අපට සතුටු වෙන්න අපි අපේක්ෂා කරනවා නම් අපි අවුරුද්දට සතුටු වෙන එක දවසයි. දෙවෙනි දවසේ ඉඳලා සාමාන්‍ය අපිම තමයි යන්නේ. නමුත් බුදුදහමට අනුව මේ ඉන්න හැම දවසක්ම අපට අලුත් දවසක් හැම දවසක්ම අලුත් අවුරුද්දක් බවට පත් කරගන්න පුළුවන්. අනිත් කාරණේ තමයි සම්මත වස්ත්‍ර ඥාන අලුත් අවුරුද්දක් ලැබෙනවා කියලා අපි විශ්වාස කරන්නේ. දෙසැම්බර් 31 වෙනිදා ආර්ථික දර්ශන පත්‍රය දැන් හදන දක්නාන පස්සේ දැන් හදන කරන්නේ බොහෝ දිනේ කවදී ඉඳගෙන බොහෝ වස් පිළිවෙතර කාර්යවල යෙදෙනවා. ඒක හොඳයි වරදක් නෑ. කුමන මාරකණක් ඉඳි කරගෙන තින්කම් කිරීම බුදුදහම නගේ පැල තියෙනවා. නමුත් දින තුනින් සැපයා බෞද්ධ ප්‍රතිපදාව නම් අර මධ්‍යම රාජකීය අවධියෙදීම නෙවෙයි. අපේ චාරිත්‍රය නෑ 10 කොට විදියට නිදිය ගන්නවා. අපේ දවසේ ආරම්භය දිගට සඳහන්නේ අරුණෝදය. උදෑසන නිමිති කාන්දර අරුණාලෝකය අපේ රටේ වැදෙන මොහොත තමයි අරුණාලෝකයේ දවසේ ආරම්භයේ සිට සැලකන්නේ. අනේ ඒ අවස්ථාවේ තමයි අන්තිනාස්තරේ හොඳට නිදාගෙන අරුණෝදේ වෙනාලයක් නැගිටිනවා. නැගිටලා අපි සාන්දර්ම වැඩ කටයුතු ආරම්භ කරනවා. ඒ වගේම බිල්ලා මාලිය කරනවා, රුද්‍ර පූජා පවත්වනවා, විහාරස්ථාන වල යහන යහදීයි විහාරස්ථාන වල යනවා. මෙන්න මේ වගේ තමයි අපේ චාරිත්‍රය. වර්තමානයේ තියෙන ක්‍රම යාළුව රාත්‍රියේ නිදිමරේ නැති උදෑසනට අපි බොහෝ දිනාට නිදිමතයි. අපිට ගාම් පිළිසක්. ඇතැමිට ජනවාරි මාසයේ අපි ආරම්භ කරන්නේම නිදිමතින්. ඇතැමිට උදෑසන වෙනකොට දවසින් පරිවෙන දවසින් අපි වෙනස් වෙනවා කියන්නේ. ඇයි අද රාත්‍රියේ නිදිමරලා නැන්නේ? සැබෑටම අපි බෞද්ධ ප්‍රතිපදාවක් ගැනද නම් නැතිතුනේ අපි අරුණෝදේ නැගිටිනවා උදෑසනමවදී වෙනා දවසකට ආරම්භ කරනවා. ආරම්භ කරන්නේ නම් තින්නහම් කරන්නේ කියන අපේ ස්වභාවික. අනේ එවැනි ජීවිත ගත කරන අයට ජීවිතය ඕනෑම මොහොතක තින්නතුනි හැම දවසක්ම තමයි අලුත් දවසක් වෙනවා. හැම දවසක්ම තමයි පින් වැඩෙන විදියට ඒ කාලය ගත කරන්නේ. හැම දවසක්ම අනිත්‍යයට උදව් උපකාර කරන දවස් පාස් කරගන්නවා. හැම දවසක්ම සිල් ගන්න, සිල් රකින්න, කුසල් වඩන දවස් බවට අපි පත් කරගන්නවා. එකම අපිට ගත කරන්න පුළුවන් නම් එමුදු ජීවිතයේ පින්තුනි හැමදාම සතුටින් ගත කරන්න. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කරනවා යම් කෙනෙක් කිසියම් උදෑසනක හයි හොඳ කටයුතු කරනවා නම් වචනෙන් හොඳ වචන කතා කරනවා නම් සිතින් හොඳ වචන කතා සිතනවා නම් අන්න එවැනි කෙනාගේ උදෑසන සුපුප්පන්න සමයන් කියලා කියනවා. සුකුප්පන්න සමයන් හොඳ උදෑසනක් කියලා. දැන් බොහෝ වෙලාවට අපි හිතනවා සුබෝදෑසනක් කියුවාම නැත්නම් ගුඩ් මෝර්නින් කියුවාම මේක මේ අපිට බටහිරින් අපේ රටේට සමාන වෙන දෙයක් නෙවෙයි. මේක අපටයි දෙයක් නෙවෙයි අපටයි ආරිබුවන් කියන එක සමාන හිතනවා. නමුත් වෙන දෙන මාතක තියාගන්න සුබෝදෑසනක් කියන එක මුලින්ම දේශනා කළේ තියෙන්නේ බුදුහාමුදුරුවෝ. හැබැයි උන්වහන්සේ වෙන කෙනෙකුට ආශිර්වාද කිරීමක් නෙවෙයි මෙතන කළේ තියෙන්නේ. සැබෑටම අපි හැමදෙනාම වෙනත් කෙනෙකුගේ ආශිර්වාදයක් නොතිබ්බත් අපට සැබෑටම සුබ උදෑසනක් කරගන්නෙහි මාර්ග දුහාමර දේශනා කරනවා. ඒ නිසා ඉතින් යැදෙන්නට වෙන කෙනෙක් අපට සුබ උදෑසනක් කියලා ආශිර්වාද කිරීම ප්‍රාර්ථනා කිරීම කරන්නේ නැහැ. අප කරන ආයික මානසික මානසික ක්‍රියා අනුවම අපට උදෑසන සුබ උදෑසනක් වටපත් වෙනවා. එනිසා වෙනදින සුබ උදෑසනක් වන්නනම් ඒ උදෑසන කාර්යයන් හොඳ සිතිවිලි වලින් ඉන්නට ඕන, හොඳ වචන කතා කරන්නට ඕන, හොඳ ක්‍රියාවන් කරන්නට ඕන. එහෙම කටයුතු කරන දවස උදෑසන සලකන්නේ සුපෝපන්න සමයන් හොඳ උදෑසනක් ඇලියටයි සලකන්නේ. සුබ උදෑසනක් විතරක් නෙවෙයි බුදුදහමේ සුබ මධ්‍යාත්මය ගැන කියලා දෙනවා. මධ්‍යාත්මය කාර්යයන්ක කෙනෙක් සිතින් හොඳ සිතිවිලි හිතනවා නම්, කයින් හොඳ ක්‍රියාවන් කරනවා නම් වචනය හොඳ වචන කතා කරනවා එවැනි මධ්‍යාත්මය සුමා ජනන්තික කියලා සඳහන් කරනවා. සුබ මධ්‍යාත්මයක් කියලා. සුබ මධ්‍යාත්මයක් කියලා සඳහන් කරනවා. එනිසා බුදුදහම සුබෝදෑසනෙදී නොනැතේ සුබ මධ්‍යාත්මයක් කියලා කියනවා. මධ්‍යාත්මය කාලෙත් මේ වගේම අපිට කායික වාචික මානසික ක්‍රියා හතර ගන්න පුළුවන් නම් එවැනි මධ්‍යාත්මයක් සුභමණ්ඩිය අපි අන්තර්ගත වෙනවා. ඒ විතරක් නෙමෙයි පිළිතුරේ සුඛායන සමයන් කියලා සඳහන් කරනවා. සුභ සංඛ්‍යාවක් ගැනත් තමයි සඳහන් කරනවා. යම්කිසි සංඛ්‍යා යම්කිසි ක්‍රියාවක් කියන්නේ අර වගේම හොඳ සිතිවිලි හිතනවා නම්, හොඳ වචන කතා කරනවා නම්, හොඳ ක්‍රියාවන් කරනවා නම් ඒ වෙනි සංඛ්‍යා යාමයේ ඒ වෙනි සංඛ්‍යාව සුභ සංඛ්‍යාවක් කියන එක ධර්මයේ සඳහන් කරනවා. මෙන්න මේක ඇතුළේ බුදුදහම අනුශාසනාව. අපි ඇත්තමිට මේ අනුශාසනාව දැන තියෙනවා. අපි අවුරුද්දක් කියන ඈත සංකල්පේ විතරක් තියාගෙන මේ ළඟ සමීපිය අපට ලබන්න තියෙන සතුට ආස්වාදයේ ජීවිත දෘෂ්ටි අපි බොහෝ දෙනෙක් සම්මිත කරගන්නවා. අපිට තියෙන තුනි හැම දවසක්ම අලුත් අවුරුද්දක්. හැම දවසක්ම සුබ දවසක්. එතකොට එන්නේ දවස් එකතු වෙලා තමයි සති හැදෙන්නේ. සතියක තිබෙන තමයි මාසයක තිබෙන්නේ අවුරුදු අවුරුද්දයක තිබෙන්නේ තමයි අපේ ජීවිත කාලයන් කියන එක හදත් වෙන්නේ. මේ සියල්ලින්ම ප්‍රධානම ඒකකේ තමයි දවස කියන එක විනය. කිසියම් කෙනෙකුට විනය සැබෑවටම සාර්ථක කරගන්න පුළුවන් නම් එවිට කෙනාගේ සතිය සාර්ථකයි, මාසය සාර්ථකයි, අවුරුද්දම සඵලයි, මුළු ජීවිතේ කාලමයම වාසනාවන්ත වෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය පිළිබඳව අපි කල්පනා කරලා බලන්න වටිනවා. අපට මෙන්න මේ සතුට අහිමි වෙන්න හේතු වෙයි කියන්නේ. අපි බොහෝ දෙනෙක් ජීවිතේ සතුට අපේක්ෂා කරනවා. නමුත් අපි බොහෝ දෙනාගේ ගලවිච්ච දෙයක් නේකමයි. මෙන්න මේ සතුට අහිමි වෙන්න ප්‍රධාන හේතුවක් තමයි පින්නදී අපේ හිතේ තියෙන ආශාව සහ අමනාපය. අපි කුඩා කාලේ බොහෝම සතුටින් ඉඳී. කුඩා කාලේ විශේෂයෙන් ඉස්කෝලේ පාසලට බාරගෙන කලින් අපි බොහෝ දෙනෙක් වුණා සතුටින් ඉඳී. නමුත් පාසලට බාර දීලා දෙන්නේ කියන අපේ අධ්‍යාපනයේ ඉඳලා යන්නේ විවිධ සුද්ධලෙන් අතුරු කරන්න අතුරු කරන්න තමයි බොහෝ දෙනාට මේ සතුට අහිමි. අපි කලමනා කරන බලන්න වටින කුඩා කාලයයි අප වඩා සතුටින් ඉඳී කියලා. කුඩා කාලේ විනෝදින් අපිට බොහෝ විට ලොකු දේවල් පිළිබඳව ආකර්ෂණයක් තිබුණේ නැහැ. ආශාවන් ටිකයි අපිට තිබුණේ. ඒ වගේම ඉතාම කුඩා සමයේ අපට අමනාපය අතුරන් අපට වැඩි හිටින්නේ. අපි අනිත් කෙනෙක්ගේ වැරදි අඩු පාඩු නම් ඉතර බැලුවේ නැහැ, කතා කළේ නැහැ, හිතුවේ නැහැ. නමුත් අපි ටිකෙන් ටික අපි අන්තිමකදී ඉහළට යනවා කියලා කියේ කොටෙන්ද අනිත් කෙනෙක් ඉතාම සියුම් වැරදි අපි කොහෙන්ද තත්ට ආවා. ඒ වගේම ඉතාම සුළු දෙයක් අපි ආශා කරන තත්ට පත් වෙනවා. මෙන්න මේ අන්ත දෙකේ ගමන් කිරීම නිසා පින්නතනි අපේ සිතේ තිබුණු පැහැපර ගැතිය අපේ සිතේ තිබුණු අවුලසන්න භාවයේ දෙකින් දෙක අඩු වුණේ. ඒ හේතුව නිසාමයි අපේ ජීවිතයේ සතුට දෙකින් දෙක අඩු වුණේ. කිසියම් කෙනෙක් ජීවිතයේ සතුට අපේක්ෂා කරනවා නම් ඒක නාපලියුතු ප්‍රධාන කාර්යයක් තමයි. දුක් දොමනස්ථානං අත්ථං ගමයි කියලා බුදුහාමුදුර සදහම් මාර්ගයේ මුල්ම කියලා විදේශනා කරනවා. කිසියම් කෙනෙක් දුක් ගමන ඉක්මවන කැමති වෙනවා නම් සෝකයන්ගෙන් දුරු වෙන්න කැමති වෙනවා නම් ඒක නාතරියුතු ප්‍රධානම දෙයක් තමයි විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියන එක. ලෝකයේ පිළිබඳව තියෙන අවිජ්ජා කියලා කියන්නේ ගැටි ආශාව අඩු කරගන්න කියන එක. දෝමනස්සං කියලා කියන්නේ දොම්නස අමනාපය අඩු කරගන්න එක. මේ දෙක පාන්ත දෙකක්. මේ දෙකටම මුල් වෙන සමහරණයක් තියෙනවා. ඒකට අපි කියන නොදෙකීම කියලා නැත්නම් මෝහය කියලා කියනවා නැත්නම් අවිද්‍යාව කියලා කියනවා. අවිද්‍යාව නිසා තමයි පිළිතුරු න්‍යාය දෙකම අපි අයිතිලාන්නේ. නමුත් ආසන්නම කාරණය හැද සැලකන්නේ මෙන්න මේ අවිද්‍යාව දෝමනස්ස නැත්නම් ඇලීම සහ ගැටීම කියන න්‍යාය දෙක. න්‍යාය දෙකම යම්කා ප්‍රමාණයක් අවම කරගන්න පුළුවන් නම් අන්න ඒක යහපත් දෙයක්, ඒක ජීවිතේ සතුට ලැබෙන දෙයක්. ඒක තමයි මංකල කාරණයක් හැටියට පුත්තස්ස ලෝක ධර්මයේ චිත්තං යක්ඛ නක්ඛම්පති අසෝකං විරජං කියන මං ඒ සම්මඟල මුත්තමන් කියලා මංගල සුද්ධි අවසාන ධර්මයේ සම්මානයි. අපි මංගල කාරණා පිළිබඳව උපාධිවලා දිහල දින බණවලට සාකච්ඡා කරනවා. මෞර්යයට උපස්ථාන කිරීම, ඥාතීන්ට සංග්‍රහ කිරීම, ධර්මන්තරණය, ධර්ම සාකච්ඡාව, මේ අතින් උපවාස කරන අපි මංගල කාරණා කියලා මේ සූත්‍රයේ නිතර සාකච්ඡාවට භාජනය වෙනවා. නමුත් සූත්‍රයේ තියෙන අතිශයින්ම වැදගත් ගාථාව තමයි අවසන් ගාථාව. මේ කරුණ අපි බොහෝ දෙනෙක් අමතකලා අනිත් කරුණ විතරක් මංගල කරුණ කියලා හිතාගෙන ඉන්නවා. බොහෝ දෙනෙක් ඉන්නතේ සූත්‍රවලට ලක්ෂණය තමයි බොහෝ සූත්‍ර අපි සාකච්ඡා කරද්දී සූත්‍රයේ තියෙන සාමාන්‍ය කරුණ ටිකට උපවාසාලයක් ගත කරලා සූත්‍රයේ තියෙන ඉතාම වැදගත් කරුණු ඉතාම කෙටියෙන් කියලා අපි නිවන් දකින්න. දැන් කරණීමේ සූත්‍රයක් තියෙනවා. සක්කෝ උදෝච සෝදෝච වගේ ඒ කරුණු හොවා පරිමාලයක් අරගෙන විස්තර කරනවා. නමුත් විස්තර කළා සූත්‍රයේ වැදගත්ම ගාථාවන අර දික්ඛීච අනුපගම්ම සීලවා දර්ශනේන සම්පන්නෝ කියන ගාථාව එනකොට ඇදගෙන විස්තර කරන්න වෙලාවක් නෑ. එතනින් හදන්න නිවන් දකින්න. මංගල සූත්‍රයේ තියෙනයි වැදගත්ම ගාථාව තමයි පින්තුනි මේ අවසාන ගාථාව. ඒ ගාථාවේ කියන්නේ මෙන්න මේ අන්ත දෙකෙන් තොර වීම. පුත්තස්ස ලෝක ධම්මයේ චිත්තං යස්සන කම්පති. සැලගෙන සංතරවන ලෝකයේ තුල යමක වේදිකයන් නැති වේ කියනවාද කම්පාවක් ඇති වෙනවාද? අසෝකං විරජං සීමං. ඔබ ශෝකන කරනවාද? විරජං කෙලෙස් වලින් දුරු වුණාද? සීමං. ශාන්ත භාවයට පත් වුණාද? ඒ සම්මංගලම තමයි. මෙන්න මේක තමයි උතුම්ම මංගලකාරී පිළිවෙත කරගන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් වෙනතුනේ ඇලියෙන් ගැටෙන කියන මේ අන්ත දෙකෙන් සපුරා නිදහස් වීමයි උතුම්ම මංගල කාරණාවලට බුදුදහමේ දේශනා කරන්නේ. මෙන්න මේ தත්ත්වය කරාම යන පුළුවන් නම් වෙනතුනේ අපේ ජීවිතේ වඩා ආත්ම සතුටෙන් ගත කරන්න අපට ඒක අවස්ථාවක් වෙනවා. වෙනතුනේ අපට ලෝකයේ පිළිබඳව කියන වැරදි ආකල්ප හතරක් නැතයි බොහෝ විට දුක හටගන්නේ. මෙතර සඳහන් කරනවා ධර්මී සතර විපස්සනා කියලා. විපස්සනා කියන්නේ වරදවා තේරුම් ගැනීම පිටීම. වෙනත් විදියකින් කියනවා නම් අපි හරියට වෙනත් කණ්ණාඩියක් ගන්න ඉන්නවා වගේ වර්ණවත් කණ්ණාඩියක් ගන්න ඉන්නවා වගේ. වර්ණවත් කණ්ණාඩියක් අපේ ඇස් දෙකට දාන ඉන්නකොට අපිට පේන්නේ බාහිර පරිම හැම දෙයක්ම කණ්ණාඩියේ තියෙන පාට වගේ පේන්නේ. අපි බාහිර ලෝකේ දේවල් වෙනස් කරන්න යනවා. දැන් මෙන්න මේ වගේ පාඩම හොඳ නැහැ කියලා අපි වෙනස් කරන්න යනවා. නමුත් අපිට බාහිර දේවල් මොකුත් වෙනස් වෙන්නේ නැහැ. දැන් රතුපාට කණ්ණාඩියක් ගන්න ඉන්න කෙනෙක් කණ්ණාඩිය දාගෙන ඕක කල්පනා කරන මේ ලෝකේ දේවල් රතුපාට යන්නේ මා රතුපාට දේවල් අයින් කරන්න ඕනේ කියලා උදැලක් අරගෙන අමොන සෑම දෙයක්ම උදැලෙන් අයින් කර කර යනවා. ඕනේ පුළුවන් නේද කත් බාහිරක් කරන්න. ඕනේ කිච්ච දවසක රතුපාට කරන්න බැහැ. වරද කියන දේ තියෙනවා. වරද කියන යාම අතරේ අපි ලෝකයේ දෙත බලන ආකාරය වරද වෙන්නේ කියන්නේ. මේ පිළිතුරු ගන්නවා පිටාගෝත මේ ගැන. පිටාගෝත මේ සමාගයේ දරුවා මරුණට පස්සේ ඇයි දරුවා පිළිමන ලොකෝ අපේක්ෂාම තින්දිදී ඇය පිළිගත් නැහැ මේ දරුවා මරුණා කියලා. ඒ කල්පනා කරා මේක ඇයි කියලා විතරක් වෙච්ච දෙයක් මේක මෙහෙම දෙයක් වෙන්න බෑ කියලා දැඩි මානසික විකෘතිතාවකින් නැතිදී ඒ බොහෝ දෙනා ළඟට ගියා මේ දරුවත් අරගෙන දරුවත් සංහිප කරන්න. නමුත් බොහෝ දෙනෙක් නෑ එනවා නැත්තා. අවසානයේ බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. බුදුහාමුදුරේ එකපාරක් නෑට දොස් කිව්වේ නෑ. බුදුහාමුදුර සමහන් කරනවා හොඳයි මම මේ දරුවා සුව කරන්න. එදම එක කාරණයක් කරන්න ඕන. ඔබ අබිනිසක් අරගෙන එන්න ඕන කියලා සඳහන් ඊට පස්සේ මේ දැනටියේ කියනවා සාමි දැන් මේ දැනටිය ලොකු අපේ තරක් ඇති කරගත්ත මේ ලෝකේ හැම දෙනාම බැරියෙන්නේ උපකාරණය බුදුහාමුදුරුවන් කියලා කියනවා. බුදුහාමුදුරුවෝ අපිටත් කියන්න කියලා විතරයි. ඊට පස්සේ ඇය කියනවා සාමි මම අපිටත් කියන්නම් කියලා. දැන් බුදුහාමුදුරුවන් වල බුදුහාමුදුරුවන් තව කරුණක් කියන හැබැයි අපිට කියන්න ඕන කිසිම නොමන හේපි. ඒ ගෙදර ඥාතින් නැගලින්න බෑ. දැන් කිසිම ඥාතියෙක් නොමැලින්න කෙනෙකුගේ ගෙදරකින් අපිටත් කියන්නම් කියලා කිව්වා. ඇමේ දෙය ගේනට සාමන ගේන් කියලා කියනවා. ඇයට බොරුවන් ඉස්සෙල් වලින් අම ලැබුණා. අම ලැබුණට පස්සේ යම්මන් මේ ගෙදර කවුරුත් ඉන්නේ කියන්නේ කියලා. ඒ ඉස්සෙල් වලින් හැම දෙනාම කියන්නේ අපේ අම්මා තාත්තා ආච්චිදී නැත්දී නැන්ද මාමා අවලහවල මේ ඉන්නේ. මෙහෙම ගේන් ගේන යනකොට කල්පනා කරනවා මේ හැම ගෙදරකම ඇරිලා මේ කවුරු හරි කියලා. මෙන්න මෙලින්නේ තමයි ඇයට නෝන පහළොම. ඒ එදිනෙම තීරණය කළා මේක මට වෙච්ච මට විතරක් වෙච්ච අනතුරක් නෙවෙයි මේක මනස ලෝකේ හැම දෙනාටම වෙච්ච අනතුරක්. පින්නකින් අපට දුක හට ගන්න ප්‍රධාන අවියක් මේක. අපි ජීවිතේ නොනින් සිටියේ කරදර සංකල්ප වෙනකොට අපි හිතනවා මේක මට විතරක් වෙච්ච දෙයක් කියලා. ගෙදර කෙනෙකුට වෙනත් දුකක් වෙනකොට ගෙදර කෙනෙක් කමනාප වෙනකොට ගෙදර කෙනෙක්ගේ පීඩාවක් වෙනකොට එළි දුක වෙනකොට අපි හිතන ලෝකයේ අනිත් හැම දෙනාටම හැම දෙනාම සතුටින් ඉන්නේ හැම දෙනාටම කැමති ප්‍රශ්න නැහැ මේක මට විතරක් නේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා බොහෝ දෙනෙක් හිතනවා. මෙන්න මේකට තමයි මේ ලෝකෙ සමාන ලෝකෙ වෙන් කළා අනුරා ගන්න එකට තමයි කියන්නේ ධර්මයේ පෘථග්ජන කියලා. පෘථග්ජන වෙන් කළා වෙන් කළා හඳුනා ගන්න ඝනතාවට තමයි පෘථග්ජන කියලා කියන්නේ. ඔහු ලෝකයේ අනිත් පැත්ත මේ සිදුවන පොළු ධර්මතාවය ගැන ඔහු කල්පනා කරන්නේ නැහැ. ජීවිතේ සංහඩ වෙනකොට උන් හිතන්නේ Taman gedara kaadini kiyata deyak kela meka. Prathan kena daan paarin ikmenaa kiyala kiyanne menne me sama wenkota handuna gana swabhaavayen ikmila yanawa kiyata. Elinna kiyak kenakota jeevithaye hitanna puluwanna. Me vayasa kiyanne eka, lede wenne eka, priyangen wenwima, අප්‍රියංකයි කියම කැමති දෑ නොලැබීම මෙහෙම කරුණු ලෝකින් හැම දෙනාටම පොදු ධර්මකාරයක් කියන කරුණාවට හරියට නොලින් මෙහෙ කරන්න පුළුවන් නම් මේ අවස්ථාවේ වෙන දින අපේ ජීවිතේ ලොකු දිනුවක් ඇති වෙනවා ඒක. ඒතුලින් අපට අපේ ජීවිතේ එළඹෙන දුක් වේදනා රාශියකින් අපට නිදහස් වෙන අවස්ථාවක් ලැබෙනවා. මෙලෙස ජීවිතයේ වැරදි වලට වැරදි ආකාරයෙන් බකින් බලන ආකාර හතර ගැන ගන්නෙන්න මම හිතනවා. ඒවල කියන හතර විපල්ලාන්න කියලා. මොනවානේ හතර? අකුසේ සුභ සංඥා. ලෝකයේ තියෙන අකුසේ ගැන අපි දුක විදිහට හිතනවා. ඒ වගේම දුක්ඛේ සුභ සංඥාව. දුක්ඛේ පිළිබඳව අපි කැපෙන් කියලා හිතනවා. ඒ වගේම අනිත්‍ය නිත්‍ය සංඥාව. අනිත්‍ය දේ පිළිබඳව අපි නිත්‍යයි කියලා හිතාගෙන ඉන්නවා. ඒ වගේම අනාත්ම දේ පිළිබඳව ආත්ම සංඥාවෙන් අපි හිතාගෙන ඉන්නවා. මේවට කියනවා සතර විපල්ලාස කියලා. මොනවද මේ සතර විපල්ලාස? අසුභයේ පිළිබඳව සුභ සංඥාවක්, දුක්ඛයේ පිළිබඳව සුභ සංඥාවක්, අනිත්‍යයේ පිළිබඳව නිත්‍ය සංඥාවක්, අනාත්මයේ පිළිබඳව ආත්ම සංඥාවක් කියන මේ හතර. අසුභයේ සුභ සංඥාවක් කියලා කියන්නේ ලෝකයේ අපේ අස්කන්නාකාරී ඉන්ද්‍රිය වලින් මේ දකින බොහෝ දේවල් වල ස්වභාවය තමයි විඳුනි. මේවට අසුභ ලක්ෂණ. විශේෂයෙන්ම අපි බුද්ධයන් කයි ජීවිතය ආශා කරන්නේ. බාහිර රූපයක් දැක්ක ගමන්ම අපේ ඇහැට ඒ රූපයේ ලක්ෂණ රූපයක් වගේ පේනවා. ඒ රූපයේ පෙනුනේ ලක්ෂණ වලින් ඇහැට විතරයි. නමුත් ඇහැට ලක්ෂණ රූපයක් දැක්ක ගමන්ම අපි හිතන්නේ මේක කයට ස්පර්ශයක් හොඳයි. ඒ වගේම නාසයේ රස සුවඳක් හොඳයි. මේ සියලුම දේවල් සුබයි කියලා අපි එක වෙලේ ග්‍රහණය කරගන්නවා. මෙන්න මෙතනමයි කියන්නේ අපිට වැරදෙන ප්‍රධානම හේතුව. ඇත්තට යම් කිසි රූපයක් ලක්ෂණ නම් ඒක ලක්ෂණ වන හැට විතරයි. ඒක දිවට ලක්ෂණ වෙන්නේ නැහැ. දිවට සුබ වෙන්නේ නැහැ ඒක. සමහර ලක්ෂණ මාල් තියෙනවා. ලක්ෂණ මාල් කියලා පිටාරක් වගේ මාල් තියෙනවා. නිහඬලා වගේ මාල් තියෙනවා. ඒ මාල් ඇහැට බොහොම ලක්ෂණයි. ඇහැට ලක්ෂණ වලට පින්න තුනේ ඒකම අනිත් ඉන්ද්‍රිය වලට අවස්තුම නැහැ. ඒ වගේම කනට නිහිර ලක්ෂණ හනවත් වෙනවා. ඒ හඬ කනට නිහිර වුණාට ඒක ස්පර්ශයට සුව නැහැ ඒක. දැන් සමහර බෙර තියෙනවා දෙයින් ලක්ෂණ හඬක් නිකුත් කරනවා. නමුත් මේ බෙරේ අල්ලනකොට ඒක බොහොම නරු දෙයක්. ඒක මුළුදු නැහැ. ස්පර්ශයෙන් මුළුදු නැහැ. ඒ වගේම ඒක නාසයෙන් සුව සුවඳක් වහන්නේ සුවඳයක් වෙන්නේ නැහැ. දැන් මෙතන අරගුන්ගේ අම්මලින් හදලා තියෙන්නේ ඉඳින කියෝකින් ගලයි. මෙන්න මේ වගේ දින දින අපි යම් තවත් දුරට ඇස්සන් ආසාවෙන් ඉන්නේ වලින් යමක් අත්මු කරගත්තා නම් ඒවා කියලා බලන්න කිලි දිනන මේ අම්ම තරත්තක් මෙහෙනකොට අපි ඉතනම ඉරද්ද ඇහැටත් ලක්කන කියන. දැන් අපි බල්කින් ආනෙද හොඳට කැම ටිකක් අනුභව කරනකොට ලක්ෂණට එක එක පාට වලින් තියෙන වර්ණවත් ආහාර ටිකක් අපි භාජනයක දාලා ඒ භාජනයත් බලාගෙන අපි කැම ටිකක් අතට අරගෙන අපි කඩ ගන්නවා. කඩ අරගෙන කඩේදී එක හොඳට අඹරලා දැන් රස එනවා අපිට. රස එනකොට අපි හිතන්නේ මොකද්ද? මේ රසේ ඉන්න දිගාගේ ලක්ෂණ තියෙන කැම ටික කියලා. නම් කියලා කියන්නේ දිගාගේ ලක්ෂණ තියෙන කැම ටික තියෙන රස දැන් එන්නේ. රස දැනෙන්නේ දැනෙන්නේ තිහාන තියෙන දේ නෙවෙයි. රස විඳින අවස්ථාවේ දැන් මේ කඩේ තියෙන මොකේද ගැටුද? ඒ මොකේද ගැටුද ලක්ෂණද? ඒ මොකේද ගැටු දැන් රස විඳින එක අරගෙන කඩේ මා ආය අරගෙන දිමාන පැත්තෙන් තිබුණොත් මොකද හස්සේ? ලක්ෂණද? දිමාන පැත්තෙන් තිබුණා සායි දිමාන තියෙන අනිත් එකත් සම්බන්ධ වෙනවා. ඒ තරම් වෙලා. එන්න තියෙන එකත් සබයි මුළු ජීවිතේම ගැටුද? සමස්ත ජීවිතේම ගත්තොත් මේ වගේ ස්වභාවයක් තියෙනවා. නමුත් අපි මෙන්න මේ එක දෙයක් හින් දකිනකොට හෝ කනින් අහනකොට හෝ අස්තන ආකාරයේ මේ ඉන්ද්‍රිය හයම යමක් අපි ග්‍රහණය කරගන්නකොටම අපි හිතන්නේ මේවා සියල්ලම සුබයි කියලා. නියම කියලා තම සබනාගේ දක්ෂම දේ විතරයි සුබ. ඒ වගේම මේ ඇතෙන් දක්ෂන දේ ඒ රූපේ ඇහැට විතරයි ඉස්පර්ශ වෙන්නේ. ඒක කරණ හැලකොට වෙනම ශබ්දයක් වත්පත් මේක වෙනස් අර දර්ශනින් වෙනස් දෙයක්. මෙන්න මේ වෙනස නිසා මේ වෙනස නිසා අවබෝධ කරගන්න බැරි වීම නිසා අපි මේ දෙවලට බොහෝ විට මුණා වෙනවා. මේ අකුසලයක් මේ තියෙන්නේ. ඒ අකුසලයේ සපුරාමක වෙයි කියලා නෙමෙයි. ඒක යන්නේ ආස්වාදයක් තියෙනවා. නමුත් මේ අකුසලයේ පිළිවඳ වාපි සුබම කියලා කල්පනා කරනවා. ඇතේ රූපයක් දැක්ක ගමන් අපි හිතනවා මේක සියල්ලක් හොඳයි කියලා. අපි ඒව නම් කරගන්න යනවා. ලම්හාන පස්සේ කලින් වෙනකොට ඒ වගේ ආධිනවක් පේනවා. ඉතින් යන්නේ වාස්තුවට පත් වෙනවා. මම නම් කවදාවත් කියන්නේ නැහැ මේ පුජ්‍යලයා මේ දේ මෙහෙම කෙනෙක් කියලා. අපි ඊට පස්සේ දොස් කියන්නේ නැහැ. අසුගේ සුබ සංඥාන කියන්නේ මේකයි. ඒවාගේ අනිත්‍ය නිත්‍ය සංඥාව. දැන් දුක්ඛේ සුබ සංඥාව. දුක්ඛේ පිළිබඳව අපි සැප සංඥා කියලා හිතනවා. දැන් උදාහරණයක් ඇරෙන්න දැන් අපි හැදී කරගෙන ඉස්සෙල්ලාම වාහනේ අවස්ථාවේදී අපි හිතන්නේ හරියට සමීපයි කියලා නේද? පාටි වෙච්ච මොනම මොහොතේ අපි හිතන්නේ හරියම සමීපයි. අරම හොඳයි කියලා. නමුත් එහෙම වාඩි වෙන්නේ අපි ටිකක් කරලා යනකොට ටිකෙන් ටික යනකොට ඒ සැප අරමුණම අපට බලන්න ටිකෙන් ටික දුක වෙනවා නැහැ. ඒ ඉරියව්ව අපිට ටිකක් කරලා යනකොට වෙනස් කරනවා. වාඩි වෙලින් අපිට අතපය දිගින්න වෙනවා. ඇටම්ද නැතිින්න වෙනවා. උඹ වෙන වාඩිලින් වෙන නැතිදගෙනකොට ඉන්නේ මුලම අවස්ථාවේදී හරියම සනිටයි කියලා. නමුත් බලන්න ඉඳගෙන ගාන දිනකොට සැපද කියලා. ඒ සැපේ ඊට පස්සේ නැතිට වෙලාට විතරයි නැතිකලා ටික ගන්නවා මේකත් ටිකින් ටික දුර දුක බව හස්තනවා. මේක මේ විදිහට වෙන තුනි. සපුරාම අපි අපේ ජීවිතේ යම් කිසි සැපක් කියලා වින්දනවා. ඒ සැපේ ස්වභාවය තමයි වෙන වෙනස් කරන ස්වභාවය ඒක. ඒක දිගට මේ සැපය තියෙන්නේ නැහැ. ඒ බොහෝ සැපයක් තියෙන අපි අවසන් වන දුකදී මෙන්න මේ දුක්ඛිය සුඛ සංඥාව තමයි කියන දින අපට දුක හද ගන්න තවත් කරන්නේ. බොහෝ දෙනෙක් මෙන්න මේ සැපාර වුණ කොලින්ම ඇතිවෙච්ච මොහොතේම මේකට මුලා වෙනවා. මුලා වෙලා මේ නැහැ තා හිතනවා මේ මේ සැපිය නිත්‍ය දෙයක්. මේ සැපිය මගේ දෙයක්. මේ සැපිය වෙනස් වෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා. සැපේ තෘෂ්ණා දෘෂ්ටි මානවයන් අපි ගන්නවා. මේකට කියන්නේ ධර්මයේ පපංචවත් ඉඳන්නේ කියලා. ප්‍රපංච කියන එකට කියන්නේ. ප්‍රපංච වශයෙන් ගහණය කර ගන්නවා නැත්නම් තෘෂ්ණා දෘෂ්ටි මානවයන් ගන්නවා. මෙන්න මේ ගැටීමත් දුකට හේතුව. තොමි ලක්ෂණය කරන විපස්සය තමයි අනිත්‍ය දේ සංඥාව. අනිත්‍ය දේ පිළිබඳව අපි නිත්‍යයෙන් කියලා හිතාගෙන ඉන්නවා. අනිත්‍ය දේ ගැන නිත්‍යයෙන් හිතාගෙන ඉන්නවා. මොනවද කියන්නේ අනිත්‍යතාවය කියලා කියන්නේ? අනිත්‍යතාවය කියන්නේ වෙනස් වීමේ ස්වභාවය කියන එක. මේ ලෝකයේ ජීවිතේ වෙනස් වෙන ලෝකයක් අපි ජීවත් වෙනවා. ලෝකයේ කියන්නේ කොහොමද බොහෝ දෙනා හිතන්නේ තමන්ගේ බාහිර ලෝකය ගැන. බාහිර ලෝකයේ තරන්නේ වෙන දෙයක්. අපුරාම බුදුදහමින් ලෝකය කියලා කියන්නේ මේ ආධ්‍යාත්මික ලෝකය. අප ඇසුරු කරන ඇත්තන් ආසාද ඉන්ද්‍රිය සහිත මේ ලෝකේ තමයි ලෝකේ කියලා කියන්නේ වෙන ලෝකයක් නෑ. ඒක 11 ආකාරයකට බෙදෙනවා. අතීත වර්තමාන අනාගත ආදී වශයෙන් 11 ආකාරයකට බෙදෙනවා. දැන් රූපය ගත්තොත් අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප, ආධ්‍යාත්මික රූප, බාහිර රූප, සුක්ෂම රූප, ඕලාරික රූප, ඊන රූප, අනිත්‍ය රූප, දුර රූප, නම රූප ආදී වශයෙන් කොටස් 11කට බෙදෙනවා. අර වේදනා සංඥා සංඛාර ආදී අනිකුත් ඉන්ද්‍රියන් අනිකුත් ස්කන්ධ පිළිබඳව මෙකලොස් ආකාරයකට බෙදෙනවා. මෙන්න මේ තමන්ගේ අභ්‍යන්තර ලෝකේ හෝ බාහිර ලෝකය නැත්නම් වෙනස් වශයෙන් කියනවා නම් තමන්ගේ පිට අය සහිත මේ ලෝකය නිතරම වෙනස් වීම වලට භාජන වෙමින් එක මේ තියෙන්නේ. ඒ වෙනස් වීමේ වේගය කොටේ තියෙන තුනදී වෙනස් වන වේගයේ වැඩි වෙන සාපේ බොහෝ දෙනෙකුට හිතෙන්නේ මේක වෙනස් වෙන්නේ නැහැ මේක ඉතිරවම තියෙන දෙයක් කියලා. බොහෝ වෙන අපිට මේ නිත්‍ය සංඥා දෙන්නේ තමන්ගේ ශරීරයේ පිළිබඳව. ශරීරයේ පිළිබඳව බොහෝ වෙන්නේ. ඒ නිසා බොහෝ දෙනෙක් අපි මේ නිත්‍ය සංඥාවට මුලාගෙන ඉන්නවා. අපි මෙතන ඉන්නේ තමන්ගේ ශරීරයේ, තමන්ගේ කොණ්ඩේ, තමන්ගේ ඉන්ද්‍රිය මේ හැමදාම එක වගේ දේ කියන. පිටු දෙන්නේ මේ දේවල් මොකක් පාසා වෙනස් වෙන්නේ මේ තියෙන්නේ. වේගින් වෙනස් කරනවා මේවා. මේ වෙනස් වීමේ හේතිය අපිට තේින්නේ අවුරුද්දකට කියන කප්පේ. අපි කාටවත් අපේ හිතේ සුදු වෙනවා කියන්නේ නැහැ. සුදු වෙලා තියෙනකොට ඇති වෙන්නේ. නමුත් සමහරවිට මේ සුදු වීමේ ලක්ෂණ යුක්තයි මේක. සාමාන්‍ය අනිත්‍යයෙන් දෙනවා එකෙන් ටික විදියට හදනවා. මේ අනිත්‍යය මොහොතක් පාසා වෙමින් ඉන්නේ. හයිල් කරන්නේ අපේ හිතක් මොහොතක් පාසා වෙනස් වෙනවා. මෙන්න මේ වෙනස්කම ලෝකයේ පිළිබඳ බොහෝ දෙනෙක් වෙනස් නොවෙනවා කියලා හිතාගෙන ඉඳීම තමයි මෙතන අපිට දුක ඇති වෙන්නේ හේතුව. වෙනස් වීම නිසා අපි අවබෝධ කරගත්ත නම් මේ වෙනස් වීම නිසා තියෙන දුකට කම්පාටපත් වෙන්නේ නැහැ. ඕක කලින්ම දැනගන්නවා මේ වෙනස් වෙන ලෝකෙට අපි මේ ඉන්නේ කියන්නේ. ඒ වගේම මේ වෙනස් වීමේ අවබෝධයම ලබන හොඳම උදාහරණය තමයි අපි හිතේ ජීවත් වෙන අනිත්‍යය. දැන් වයිසල් කියලා කෙනෙක් ඉන්නවා නේද? ලෙඩෙක් කෙනෙක් ඉන්නවා නේද? මානෙට පස්සනා ඉන්නවා නම් අලුතෙන් ඉපදලා ඉන්නවා නම් බුදුහාමුදුරු සඳහන් කළේ මේ ඉන්න තුනේ මේවන් දේව දූතයන් කියනවා. මේ දේව දූතයන්. දෙවියන් විසින් එන දූතයෝ මේ. අපේ ධර්මයේ හැසිරෙන්න ධර්මයේ පිළිවදව තව තවත් උද්දීව ගැටි කරගන්න එන දූතයන් හැටියට කරගන්න. අපේ වැඩිහිටි අම්මතා සාර්ථකීය වයසට යන ආකාරයෙන් දැකනවා. අපට පිනතුලින් සංකේ ගැති කරගැනීම නෙවෙයි අපට අපේ ජීවිතයේ පිළිමන වඩාත්ම උද්‍යෝගයෙන් වැඩ කටයුතු කරන්න මේ අප්‍රමාද ඇති කර ගන්න ඕන දෙයක්. ඒ වගේම අපි වැඩි කී අම්මතා තාත්තල තියෙන වයස යනකොට අපි හොඳට සලකන්න ඕනේ නැහැ. ඇයි අපි දන්නවා අපත් මේ ඉරණම කරතේනවා. ඒ නිසා සමහර වැඩි කී දෙනවා කියන සලකන ආකාරයට තමයි සමාජයක් අනාගතේ සමාජ ඥාතියන් කියන දලුවන් එක්ක කරේ දෙන්නේ. ඒ නිසා දෙන්නම වේදනියවතින්ම අමාට යහපත් පිළිවන දයන් සමාගයේ වයෝවෘද දෙමෝපියන්ගේ ඥාතින් කලකන එක. ඒ අතර සමනුස්සෝණි ආපෝෂ කරගන්න තෝරන සමාගයේ අනාගත පිළිදමක් මේකයි. අනිත්‍යතාවය නොරින්න දිනවා. එතකොට අනිත්‍ය පිළිබඳව තියෙන මේ දික්ක සංඥාවේ වැරදි වර්ණවත් සංඥාදී අපි අයින් කරනවා. ඔහු ඊට පස්සේ මේ නිතර අනිත්‍යතාවයේ පස්න ලෝකෙ දෙන්න උනින් දකිනවා. හතරවෙනි කරුණ තමයි අනත්ත්‍ය අත් සංඥාව අනාත්මයේ පිළිබඳව ආත්ම සංඥාව ආත්මය කියලා කියන පිළිතුනේ සමහර විකාවේ ඉන්නවා ඇතැම්කට අනිත්‍යතාවය මෙන්න කරන අය අනිත්‍යතාවයේ නොබින් නොනි දකිනයක් හිතනවා ශරීරය අනිත්‍ය වුණාට මේ හිත නිත්‍යයි කියනවා අපේ ජීවිතයේ අභ්‍යන්තරයේ නිත්‍ය දෙයක් වෙනවා ඒ දෙය ආත්මවාහනේ ආත්මකවලට දෙකින් දිගටම වෙනස් වෙනවා කියන සාර්ථක දෘෂ්ටියට බෝධයෙන් පත් වෙනවා මේක වැරදි ආකල්පයක්. දැන් බුදුරජාණන් වහන්සේ කාලේදී සාති කියලා බිස්සුවා. මේ සාති කියන ස්වාමීන් වහන්සේ අනුකම්පා කරනවා ලෝකේ හැම දෙයක්ම වෙනස් වෙනවා නමුත් දෙකින් දෙකට වෙන හිතක් වෙනවා කියලා. හිත වෙනස් වෙන්නේ නැහැ කියලා. දැන් මේ වෙන තුනක් එහෙම හිතනවනේ නේද? දැන් මම වෙනස් වෙනවා මම දැනෙනවා නමුත් මගේ හිතේ ඊළඟ ආකාරයකින් මේ යන්නේ නැහැ කියන එකයි මේ සාමාන්‍ය නම. නමුත් එකම හිතාන ඊළඟ ආත්මවලට යන්නේ නැහැ. මේ පිටේ බලපෑම මත ඊළඟ ආත්මවලට යන සම්බන්ධයක් තියෙන එකයි හරි. බුදුරජාණන් වහන්සේ ඥානසක දේශනා කළ පින් උමාහේ සතර ආත්මවල පෙරුම් කරනකොට ටිකෙන් ටික හිද දිනු කරපු ආකාරය ගැන සඳහන් කළා. මේ අනන්‍ය වෙන සත්‍යයක් ඉන්නවා. නමුත් මේ නොදින නොවෙනස් නැහැ කියලා ගැන බුදුදහමෙන් කියන්නේ නැහැ. මේ වැරදි ආකාරයකින් හිතිය සාක්ෂි දෙන්න බුදුහාමර ගෙන්නවා. ගෙන්නන බුදුහාමරට දැකේ මේ ස්වාමීන් වහන්සේ නිග්‍රහ කළා. බුදුමහාතුරාම කොටින් මේ හිම දේශනා කළේ කියන වෙනස් දැන් ටිකක් ඉන ඉල මම කවද්ද ඔබට දේශනා කළේ කියලා. මම කිසිම කෙනෙකුටම දැන් දේශනා කරේ නැහැ කියලා. අවසානයේ බුදුහාමර සඳහන් කරනවා සාදී ඔබට ඕන නම් ඔබට අවශ්‍ය නම් මේ ශරීරයෙන් නිදහස කෙල ගන්න. ශරීරය ඕන නම් නිදහස කෙල ගන්න. මොකද ශරීරයේ එක වෙලාවක් හරි ඉස්තරව තියෙනවා. නමුත් ඒක ඒ තරම් වෙනවක් පන්නේ ඉස්තරම තියෙන්නේ නැහැ කියලා. ඒ තරම් වේගයෙන් වෙනස් වෙන දෙයක් නැමේ කියලා කියනවා. ඒ නිසා හයකට වඩා භෞතික දේවල් අතර වේගයෙන් වෙනස් වෙන දෙයක් කියලා. පින්නතුනි මෙන්න මේ අතර විපල්ලාසය. අතුමේ පිළිමනෝ සුබ සංඥාවක්, දුක්ඛේ පිළිමනෝ සැප සංඥාවක්, අනිත්‍යේ පිළිමනෝ නිත්‍ය සංඥාවක්, අනාත්මේ පිළිමනෝ ආත්ම සංඥාවක් කියන මෙන්න මේ වැරදි ආකල්ප හතරයි අපේ ජීවිතයේ යම් තාක් දුක්කට එළඹුණා නම් යම්තාකට ජීවිතයේ දුක් විඳනවා. ඒ දුක් වෙනුනේ පිටුනි මෙන්න මේ වැරදි විදියට ලෝකයේ සබරණ ආකාර හතරේ වලින්. මෙන්න මේ අසුබ දුක්ඛ අනිත්‍ය අනාත්ම කියන මෙන්න මේ ස්වභාව හතර යම් කිසි දවසක අපේ ජීවිතේ අවබෝධ කරගන්න පුළුවන් නම් අන්නේ අවබෝධ කරගත්ත දවසට පින්නුතුනි අපිට අපේ net එකට කඳුළු වෙන්නේ නැහැ. බාහිර ලෝකයේ අපට එරෙහි වෙන්නේ, බාහිර ලෝකයේ අපට අප්‍රිය වෙන්නේ, ඒ වගේම සමාජ කැමැති අය වෙනස් වෙන අයත් ඉන්නේ. ඒ වගේම සමාජයේ කිසවත්ම ඥාති මිත්‍ර ආදීන් මරණයට පස්සේ දෙලෙඩ වෙද්දී තමන්ට දුකක් ඇතිවන්නේ නැහැ. මේ යථාර්ථය කල්පියාම අපි අවබෝධ කරගත්තා නම් අපේ දුක ඇතිවන්නේ නැහැ. අපිට පිළිගන්න දුක් ඇතිවන්නේ මෙන්න මේ වෙනස් වෙන දේවල් අපි වෙනස් වෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා. අපේ ශරීරයෙන් ඥාතින් අපි හිතන් ඉන්නවා දෙකට අපි ඉන්න කිදී කියලා. ඒ අය ඉරෙන් කරන යනකොට අපි හඳනවා. ඒ වගේම සමහර යම් යම් හිතවත් සංකේහය ඉන්න මහල මිත්‍රාගෙන් ඉන්නවා. අපි හිතන් ඉන්නේ පාසල දේවල් වෙනස් වෙනත් මේ හිතවත් සං හැමදාම එක තියේ කියලා. හිතවත් භාවයේ මිත්‍රත්වය, සෙන්හස, ප්‍රේමය කියන දේවල් අපි හිතන් ඉන්නවා. හැමදාම එක වගේ තියේ කියලා. පිළිතුරු ඒවන් වෙනස් වෙනවා. ඒවට කියන්නේ බුදුදහමේ සංඥා කියලා කියන්නේ. දරුවන් පිළිබඳව තියෙන ප්‍රේමය හෝ වේවා, කාමයේ බහිරවන් පිළිබඳව තියෙන ප්‍රේමය හෝ වේවා, හිත මිත්‍රාදීන් පිළිබඳව තියෙන ආදරයෙන් නැත්නම් සාධිලි මිදනම්මලින් කියන මේ හැඟීම් සියල්ල සම්පූර්ණුනි හැමදාම එක වගේ නෑ. ඒවා වෙනස් වෙනවා. මෙන්න මේ වෙනස් වෙන ස්වභාවයක දෙයක් නේද අපි අඳුර කරන්නේ කියන එක කල්පනාම දැනෙන වීඩියෝකින්. ඒව වෙනස් වෙද්දී පිනුතුනි අපි දුක් වෙන්නේ නෑ. ඒ වගේම මේ සත්‍යය කලින්ම මෙහෙ කරේ කියන අමුතු දුකක් එන්නේ නෑ. දැන් සමහර අය හිතනවා මෙන්න මේ මේ අසුබ දේවල් මෙහෙම හිතන කියෝටි අපිට යන හැමදාම හැඬෝ කඳරන්නේ ඉන්න වෙන්නේ. මේ අසුබ දේවල් මෙහෙම හිතින්න කියෝටි අපිට මේ ජීවිතේ සැපක් ලැබෙන වෙන එකක් නෑ නේද කියලා. එනකොට ඇතැම්මිට දුක් වෙන දුක නිදෙන්න පුළුවන් නම් එහෙම සවහයක් නෑ පිටුතුනි. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි මහා මාර්ගවල යනකොට මාර්ගවල තැන් තැන්වල එක එක තැන්වල පොල් ගහලා තියෙනවා. ලිස්සන කුළු තැන්වල ලිස්සන ඇදලා ගහලා තියෙනවා. මාර්ගයේ කොහොමද කියන තැන්වල ඒකට වෙනම පොල් ගහලා තියෙනවා. දැන් අනුතුරු කියන තැන්වල මේ අනුතුරු පරිත ස්ථානයක් ප්‍රවේශ විදිය සඳහන් කරලා පොල් ගහලා තියෙනවා. දැන් අපි මාර්ගයේ වාහනේ යනකොට අපි හිතුවකින් අනේ මේ බෝඩ් නැතිනකොට හිතන නිකන් අර කිරීමක් ඇතිවන්නේ මේ බෝඩ් එක ඔක්කොම අයින් කරමු කියලා කිව්වදී මොකද වෙන්නේ? දැන් කෙනෙකුට හිතෙනකොට මේ ඔක්කොම මේ අකුබ දේවල් නේද අපිට මේ වාහනේ වේගින් කඩවන්න තියෙන මේ බාධකයට මේ වගේ දේවල් හිතුවකින් මොකද වෙන්නේ? අපි කියන අනුකරණය කර දෙනවා අපිට දුක් වෙන්නේ නැහැ. එනිසා මේ බෝඩ් කිමද තියෙනකන් අපිට දුකක් වෙන්නේ නැහැ. ඒව තියෙන්නේ අපිට කල් කියාම හඳුනාගෙන මේ අනුකරණය දෙහෙන්න. ඒ දැනුම වල තියෙන දේවල් ටික අපේ හරියට පිළිගන්න දුන්නේ තමයි අපට අනතුරු වලින් අනතුරු නොවි සාර්ථකලෙස අපි ගමන් කරන ගමනාර්ථය දක්වා යන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ වගේ පිළිතුරු බුදුහාමුදුර අපිට මේ දේශනා කරපු ධර්ම ලෝකයේ පිළිබඳ වස්තුභාවීව බලනවත් අපිට මේ එදිනදා ගත කරන්න තියෙන සැපත සතුට නැති කරන් තියෙන ධර්මයක් නෙවෙයි. බුදුදහම කියන්නේ කියන්නේ අනාගතයේ අපට එළඹෙන තියෙන දුක් දුම්නස් කල්පියා මහඳුනාගෙන ඒකගින් නිදහස් වීම සඳහා සුදුසු මාර්ගික පසුතලයක් හදස් කරගෙන ගැනීමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවලින් උන්වහන්සේ අපේක්ෂා කළේ. ඒ නිසා කල්පියා මේ වැරදි හඳුනාගත්තොත් මේ වැරදි කල්පියා නොනින් මෙහි කර නොගත්තු අය තමයි එවැනි කරදරවලට පත් වෙච්ච අවස්ථාවේදී බොහොම සංවේගයෙන් හඳන්නේ. බොහෝම සංවේගයෙන් වැළපෙන්නේ හඬන වැළපෙන විතරක් නෙවෙයි හඬන වැළපෙන ආස්ථාවලදී අපි කරන ප්‍රකාශයක් තියෙනවා. අනේ මං තුන්හිතකින්වත් මේ වගේ දෙයක් සිදු වෙන්නේ නැහැ කියලා නේ. තුන්හිතකින්වත් මං මේ වගේ දෙයක් සිදු වෙන්නේ නැහැ කියලා මේ කියන්නේ. දැන් බුදුහාමුදුරුවෝ කලින් මෙන්න කරන්න කියපුවා නිතර නිතර ඒ කරන්න කියපුවා. ඒ අනුතර ජීවිතයට එළමෙනකොට අපි කියනවා මම මේක තුන්හිතකින්වත් සිදු වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ පිළිතුරු තුන්හිතකින් වර්ම හෝ සමාධියේ දර්ශනය බුදුහාමුදුරන්ගේ දර්ශනය සමාධි ජීවිතයට සම්බන්ධ කරගෙන නැහැ කියන එක මේ කියන්නේ. ජීවිතයේ ඕනම අවස්ථාවක මෙන්න මේ ඉරණම් හතරෙන් එකකට අපි පත් වෙන්න පුළුවන්. ඒ වගේ ජීවිතයේ සාධාරණ ධර්මතාවය. අන්න ඒ ධර්මතාවයන් ඉන්න කලින් අපි මේව හඳුනාගත්තොත් අපට ඒ අවස්ථාවේ සාර්ථකව නොකලේ ඉන්න පුළුවන් මේ මානසික සත්‍යයක් අපිට ඇති කර ගන්න පුළුවන්. අනිත්ේ තමයි වෙනතුනි වර්තමානයේ කාලයේ සතුනේ කාලයකට තිරීම. බොහෝ විනාඩි කතානේ සතුර කෙනෙක් තියෙන අනාගතය කියන. දැන් කුඩා කාලේ ළමයි කුඩාවට ඉන්නකොට දෙමව්පිය ඉක්මනට බලන්නේ තමයි ඉක්මනට ඉස්කෝලේ වාරගෙන. ඉස්කෝලේ වාරගෙන බලන්නේ ඉක්මනට විශ්වවිද්‍යාලය යන. විශ්වවිද්‍යාලය ගියාට පස්සේ ඉක්මනට බල හැකියාවක් ගන්න. මෙහෙම මෙහෙම අපි හිතන්නේ ඉන්නේ මේ සතුර කෙනෙක් තියෙන අනාගතය කියන. නමුත් මෙහෙම කිහිල්ල කියලා වෙන අන්තිමට බලනකොට අපි ළමයේ ප්‍රයත්න කරගින්න දෙමව්පිය ප්‍රයත්න කරගින්න. අපි ලැබෙච්ච අපේක්ෂා කරපු දේ ලැබෙන්නේ නැහැ. සතුටක් ලැබෙන්නේ නැහැ. නමුත් ඉන්නතුනි හැබැයිම සතුට ලැබෙන කවද්ද? බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ දින මහත්යේ රාත්‍රී යාමේ ගහක් මුල සැතපීලා උදෑසන බුමු ප්‍රබෝධනාත්මක සමාධියෙන් වැඩි සිටියා. න්‍යාස්ථානික රජ කුමාරයේ දුකම්බරේ තාව ඇවිල්ලා හනවත් පාපීදී අප රාජවංශිකයන් අපි ජීවත් වෙන ඉතාම ලස්සන මන්දිරවල අපි සැතපෙන ඉතාම සුවපාසු යහන්වල ඉතාම ලස්සන මන්දිරවල ඉතාම සුවපහසු යහන්වල සැතපෙන අපිට වඩා ඔබවහන්සේ සතුටින් ඉන්නවා අපට වඩා ප්‍රසන්න සීව ඔබවහන්සේ ඉන්නවා මේකට හේතුව ඇයි කියලා අහුවා බුදුහාමුදුරේ දේශනා කරනවා අතේ සන්නානතෝ සාමී නම්කජාපා නාගතම් පච්චුප්පන්නේන යාතේමි හේනවන්ව මතිරදී කියන මම අතීත සංසාර සෝසාමි අතීතයේ සිදුවේ කමින දේවල් ගැන මම දුක් වෙන්නේ නැහැ නම්කජාපාමි නාගතම් ඒ වගේම අනාගතය ගැන වැඩි අපේක්ෂා නැහැ මට ප්‍රාර්ථනා නැහැ පච්චුප්පන්නේන යාතේමි මම වර්තමානින් යැපෙනවා තේන වන්නෝ මතියදී අන්න ඒකයි මගේ ප්‍රසන්න භාවයට හේතුව කියලා. බොහෝ වෙලෙක ඉන්නතුනි අපට වර්තමානයේ මේ ගත කරන මොහොතෙන් සතුටටපත් වෙන්න බැරි කමින් තමයි අපි බොහෝ විට දුක විඳින්නේ. දැන් මේ ධර්මය අහලා ධර්ම ශ්‍රවණය කළා මේ මොහොතේ මේ ධම්මරසයේ විඳලා අපට සතුටටපත් වෙන්න පුළුවන්. විශේෂයෙන් සිල්ගත් දාසට උපරි මොහොතේ මේ ධම්මයේ ආස්වාදය අපට ලබන්න පුළුවන්. නමස්කාරය තමයි දෙවියනේ පෙරෙන සිද්ධ දෙයක් කියලා හිතනවා. නැත්නම් ගෙදර ගියාම ඊළඟට කරන්න වැඩ පිළිගන්න තිය කරගෙන ඉන්නවා. එතකොට අපිට මේ ලබන ආධ්‍යාත්මික දුක ලැබෙන්නේ නැහැ. ජීවිතේ ගැන පින්නමයි. නිවසේ ළමයි දරුවන් කුඩා කාලේ තමයි ලස්සනම කාලේ. ඒ කුඩා කාලේ දරුවන් ඉන්න අවස්ථාවේම අපි සතුටට පත් වෙන දරුවන්ගේ සම්බන්ධය දැකලා, දරුවන් මුළු කරගෙන කරලා දරුවන්ගේ දෙල්ලම් බලලා, ඒ කාලයන් නිසා හොඳ නැහැ නිතරම ඉස්කෝලේ බාගෙන සාකාරිය සහ කොයි ඉස්කෝලේ සානියද එකම ඉදුවටින් අර දරුවට අර ළමන කියන සතුට දරුවට ගත කරන් තියෙන සානන් ළමන ආස්වාදය අපේ ජීවිතේ නැති වෙනවා. ඒ වගේම දරුවා පාසල පාරවෙච්ච මුල් කාලේ ඒ ඉන්න කල්පියානෝ සතුටටපත් වෙනවා. දරුවෝ ඉස්කෝලේ පාඩම් කරන ඉඳලා ආස්තික්කම් කාලේ පාස් වෙන්න ඕනේ කියන දේ කිව්වටින් දරුවට අර පන්තිවලදී ළමන කියන සතුට ජීවිතයෙන් ඉඳලා යනවා. ඒ නිසා ඒ ඉන්න කල්පියානෝ ඒ දරුවට සතුට ලබන අවස්ථාව දෙන්න ඕනේ. පහේ පන්තිවලට සිත්තත් ලියන්නේ වෙන දෙයක්. නමුත් මේ අවදි වල තමයි පිළිතුරු ජීවිතයේ ලක්ෂණම කාර්යය තියෙන්නේ. අදත් අපි ඉන්නට ඕන. අද තමයි අපේ ජීවිතයේ ලක්ෂණම දවස කියලා. ගත ගන්න හැම දවසකම පිළිතුරු දෙන කල්පනා කරන්න ඕන ජීවිතයේ ලක්ෂණම දවස අද දවස කියලා. ජීවිතයේ සතුටෙන්ම ගත කරන දවස අද දින කියලා අපි හිතන්නට ඕන. අදට වඩා හොඳ එකක් ලැබේවා කියලා තමයි බොහෝ දෙනෙක් ප්‍රාර්ථනා කරන්නේ. අදට වඩා හොඳ එකක් ලැබෙන්න කියලා කිව්වට පිළිතුරු ඒකට දවස ආවා ලැබෙන්නේ. හැමදාම එකට මරණයට පත් වෙන දවස් තියෙනවා නම් එදාත් නෙමෙයි ඊට පස්සේ දවස්. හැමදාම එකට නෙමෙයි. ඒකට ඒ විදිහට තමයි අපිට කවදාවත් ලැබෙන්නේ. නියම විදිහට පින්නතුනේ සතර දින අද දවසේ. වර්තමානයේදී අපට මේ ධර්මය අනුව ජීවත් වෙන්න පුළුවන් නම් කුසල් වලට බර අපේ ජීවිතය සකසා ගන්න පුළුවන් නම් ඒවිත ජීවිත තමයි වඩා සබහාගේ සම්මන් ජීවිත හැටියට බුදු දහමෙන් ගන්නවාන්නේ. කෙමතිනේ අද ධර්ම සාකච්ඡාවට ප්‍රථම කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා. අවිඥා කියන්නේ මොනවද කියලා විස්තර කරලා අහනවා. දැන් බුදුදහමට අනුව අවිඥා අය කියන්නේ කියනවා. අවිඥා කියලා කියන්නේ විනෝදයන් ඥාන අවිඥා මාර්ගඵල කියලා හිත දිනුම් කිරීමේ ලබන අවස්ථා කීපයක් ගැන ධර්මයෙන් සඳහන් වෙනවා. මේ සඳහා මාර්ගය හැටියට දේශනා කරන්නේ සමථ විදර්ශනා භාවනාව. සමථ විදර්ශනා භාවනා කියන එකත් මේක කලින් විස්තර කළ දෙයක් තියෙනවා. සමථය කියලා කියන්නේ සිහිය දිනු කිරීම, විදර්ශනා කියලා කියන්නේ නුවණ දිනු කිරීම. සමථය නැත්නම් සමාධිය දිනු කිරීමේ ප්‍රතිඵල හැටියට සිත හතරවෙනි ධානය කරා දිනු වෙනවා කියලා කියනවා. ප්‍රථම ඥාන, ද්විතීයික ඥාන, තෘතීයික ඥාන, චතුර්ථ ඥාන කියන මෙන්න මේ ඥාන හතර දක්වා නික දිනු කරගත්තට පස්සේ මේක මානසික ස්වභාවයක්. එක අරමුණක බොහෝ කාලයක් සිට භාවිත කිරීම හේතු වෙන සමතේ දිනු කිරීමෙන් අපි ලබන මානසික ඒකාග්‍රතාවය. මේ හතරවෙනි ඥානය ලබා ගන්න පස්සේ ඒ ඥානයේ පිළිදලා ඇතැම් පස්සෙන් ඉතිවිද ඥානය ලබනවා. ඉතිවිද ඥානය කියලා කියන්නේ අර හතරවෙනි ඥානයේ බලයෙන් ඇතැම් විට මේ සාමාන්‍ය ශරීරයෙන් කරන්න බැරි දේවල් ඔහු කරනවා. මොනවාගේ දේවල්ද? ඔහුට ආසින් ගන්න පුළුවන් මට නැති වෙනවා. හිත චෝක්මකල්ලා කය හිතේ සැතරපත් කරලා හිත සැහැළු කය සැහැළු කරලා අහස යන පුළුවන් සැතරපත් කරනවා. ඒ වගේම සමහර අය නොපෙනී ඉන්න පුළුවන් ඉදී හැකියාව ඇති කරගන්නවා. සමහර අය ගලෙහි ගමන් කරනවා හරියට පොළොව මත ගමන් කරනවා. සමහර අය මේ පෘථුවිය මත පොළොව මත ගමන් කරනවා හරියට වතුරේ ගමන් කරනවා වගේ කින්න දෙමින් ගමන් කරනවා. ඒ වගේම එක ශරීරයක් තියෙන කෙනෙක් ශරීර ගාහනක් කාර්ය සංඛ්‍යා වැඩි කළ සමාන රූපයන් මවනවා. මෙන්න මේ වගේ සමාගයේ ශරීරයේ එක එක තැන්වල තරණය කිරීමට සහ දර්ශනය කිරීමේ විවිධ අසාමාන්‍ය හැකියාවන් ඇති වීමට කියනවා ඉද්දී විද ඥානය කියලා. අභිඥාවල මේක අභිඥාව නේද? ඒ වගේම තවත් ඥානයක් තමයි දිබ්බචක්කු ඥානය. දිබ්බචක්කු ඥානය කියන්නේ දෙවියන්ට බඳු ඇතින් ලෝකෙට බැඳීම. මේ මිනිස්සුන්ට ඉක්මවලා ධ්‍යාන වඩපු කෙනෙකුට පුළුවන් වුණා නම් ඈත කියන දේක් බලන්න. ඒ දේ සම්පිට අතීතයේ සිදුවෙච්ච දේක් බලන්නත් පුළුවන්. ඇතැම් විට මේ මොහොතේ සිදුවන දේක් ඈත තැනක ශරීරයේ මෙතන තියාගෙන තමන්ගේ මානසික ශක්තිය දිනු කිරීම හේතුවෙන් අවිඥාවලින් මේ දීපචක්කු ඥානය පාදක කරගෙන ඈත තියෙන රූප බලන්න පුළුවන්. දැන් අපි මොන මේ අවස්ථාවේදී රුවන්වැලි සෑන පිළිගත්තුවාය කැලණි පන්සලේ සිට සමාදම් වෙන ඉන්නාය. මේ වගේ කැමල දර්ශනයන් තමයි දකින්න පුළුවන්. මනුස්ස ලෝකයේ තුලන් ඇතැම් විට මනුස්ස ලෝකයේ ඉක්මොලක් සමානට මේ බලන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒකට කියන දීපචක්කු ඥානය කියලා. ඊළඟට තියෙනවා දීපසෝත ඥානය කියලා. දීපසෝත ඥානය කියලා කියන්නේ මේ මිනිසාගේ කන ඉක්මවල දෙවියන්ගේ මතු අනකින් ලෝකයේ සිදුවන සත්‍යයන් ඇති වෙනවන. ඒකට කියනවා දීපසෝත ඥානය කියලා. එතකොට ඉතිවිද ඥානය, දීපචක්කු ඥානය, දීපසෝත ඥානය ඊට පස්සේ තියෙනවා අතීතයේ සිදු හඳ පිළිවෙල ගන්නා නම් කුප්පේ නිවන් ඥානය. ඕකිට දිනු කිරීමේ සතිය දිනු කිරීමේ ප්‍රතිඵලයක් හැටියට ਉਹ බලනවා. දැන් ටිකෙන් ටික ආපස්සට යනවා ජීවිතේ. දැන් තම අවුරුදු 40 වෙනවනම් 39 දී කොහොමද හිටියේ 38 දී කොහොමද හිටියේ මේ මාපස්තර ගිහිල්ලා ඊට පස්සේ මව් කුසේ හිටිය කාලේ බලනවා. ඊට පස්සේ මව් කුසෙන් ඈතට ආපස්තර ගිහිල්ලා ආත්ම භාවය කොහෙද හිටියේ? ආත්මව දෙකක් hali කොහෙද හිටියේ? මෙහෙම කියලා ඔවුන් ජීවිත ආපස්තර බලන්න පුළුවන් ඇතැම් විට උත්තරේ මොකක්දේ? අවිඥානාවේ මහරහතන් වහන්සේ කියන එක කල්ප 4500ක් වගේ සංඛ්‍යාවක් බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා. රහතන් වහන්සේ කෙනෙකුගේ මේකේ තේමාවක් වෙන කුබ්බේ නිවන් සම්ප්‍රඥාන. නමුත් බුදුරජාණන් වහන්සේගේ කුබ්බේ නිවන් සම්ප්‍රඥානෙ ගැන කතා කරන්නේ උන්වහන්සේට තේමාවක් නැහැ කියලා. කල්ප අසංඛ්‍ය ගණන් බලන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය රහතන් වහන්සේ කෙනෙක් නැත්නම් සාමාන්‍ය කුබ්බේ නිවන් සම්ප්‍රඥානෙ ලැබුණු කෙනෙක් ඒ ඥානයේ ඥානවල බලන්නේ කෙලිවලින්. අනුපිළිවෙලින් බලන්නේ. එන්නේ ආත්මය වල ඊට කලින් ආත්මය වල අනුපිළිවෙලින් තමයි අවශ්‍ය ස්ථානය කරා යන්නේ. තම බුදුරජාණන් වහන්සේගේ සුවිශේෂණ කියාවක් කියනවා. පුරවහන්සේට අනුපිළිවෙලින් බලන අවශ්‍ය නැහැ. එක විටම කැමැති ආත්ම භාවයක් ආකර්ෂණය බලන්න පුළුවන් කියලා කියනවා කියන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ තියෙන සුවිශේෂී ඥානය. එතකොට අපි මේ කිව්වේ ඉතිවිද ඥානය, දිබ්බචක්කු ඥානය, දිබ්බසෝත ඥානය, ඒ වගේම උපේ නිවන් ඥානය ඊළඟට අනිත්‍යයේ සිත් ගැන බලන්න පුළුවන් නුවණ. මෙන්න මේ ඥානයන්ට අමතරව බුදුදහමේ විශේෂ ඥානයක් ගැන සඳහන් කරන ඒත් එක තමයි අභිඥා හයක් වෙන්නේ. ඒකට කියනවා ආස්වාදයේ ඥානය. අර මුලින් සඳහන් කරපු ඥානස් කියන්නේ සමතේ දිනු කිරීමෙන් ලබන ප්‍රතිඵල. ඒ ඥානයන් අබුද්ධෝත්පාද කාලයක කෙනෙකුට ලබන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කිව්න්නේ කියන්නේ ආරණ කාලා මුදකරම් පුත්‍රයන්ය මේක සමහර ඥානයන් ලබල තිබුණා. ඒ වගේම අකිත සාමකයන් මේ වගේ සමහර ඥානයන් ලබල තිබුණා. නමුත් බුදුදහමේ තියෙන සුවිශේෂ සත්‍යය තමයි ආස්වාක්ඛේ ඥානය කියලා ලැබෙන්නේ අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණය හේතුඵල ධර්මයෙන් යුක්ත වෙන ඉකිරීම හැටියට විදර්ශනා භාවනාවේ ප්‍රතිඵලයක් හැටියට ලබන කෙරෙසුම් ප්‍රයෝජන කිරීමෙන් ලබන ඥානය. ආස්ත්‍රයන් ඒ කිරීමෙන් ලබන ඥානය. ඒකට කියනවා ආස්වාක්ඛේ ඥානය. එතකොට බුදුදහමෙන් අභිඥාතාව හයක් ගැන කියනවා කියන්නත්ම ආස්වාක්ඛේ ඥානයත් එක්ක මේ ඥානය ලැබෙන පිණිසනේ සමත විදර්ශනා ජීවිත කිරීමේ ප්‍රතිඵල හැටියට. මේ ඥානවලින් විශිෂ්ටතම ඥානයේ විදිහට බුදුදහමෙන් වර්ණනා කරන්නේ ආස්වාක්ඛේ ඥානය. ආස්ත්‍රයන් ඒ කිරීමෙන් ලබන ඥානය. නැත්නම් රහත් භාවයෙන් ලබන ඥානය. පින්නතුනි ඊට කලින් අපට මේ ඥාන යම් යම් මට්ටම් වලින් අපට ලබන්න පුළුවන්. අභිඥාවක් නොවන අපට යම් යම් ප්‍රමාණයක් අපේ හිතේ තියෙන ලෝභ දේශාවිය අපසල් යම් මට්ටමක අපට යටපත් කරන්න පුළුවන් නම් පින්නතුනි ඒ තාක් මට්ටමට අපේ ජීවිතය සතුට ලැබෙනවා. අපේ ජීවිතේ දුක් නැති වෙන ප්‍රධානම හේතුව තමයි අපේ හිතේ කෙලෙස් වැඩි වීම. සතුටෙන් යම් කෙනෙක් කාලය ගත කරන අපේක්ෂා කරනවා නම් විතරම තමන්ගේ හිත දිනු කිරීමේ වැඩ පිළිවෙල ගෙදෙන්න ඕන. හැබැයි හිත සමාධිගත කරගන්න බැහැ පින්නතුනි විතරම කය වචනේ අසංග වෙන කෙනෙකුට. ඒකට තමයි සීලය තියෙන්න ඕන. නිතරම කඩගෙන එන වචනේ කියනවා නම් තමා කැමති කැමති විදියට අත්විඳින්න විතරම හැසිරෙනවා නම් ඒ වෙන පුද්ගලයන් පින්නතුනි භාවනාවක්වත් හිත සමතයක්වත් අපිට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා මූලික පදනම තමයි මූලික පියවර තමයි සීලය. සීලය සම්පූර්ණ වෙන්නේ නැනිකම්. සීලය සම්පූර්ණ වෙනවා නම් විතර සීන හොර තියෙනට ඕන. අසිහියෙන් ඉන්න කෙනෙකුට සීලය වැඩන්නේ නැහැ. සීලය ලැබෙන නම් පින්නතුනි යෝනිසෝ මනසකාරය තියෙන්න ඕන. නිතර නොලින් මෙනෙහි කරන ස්වභාවය තියෙන්න ඕන. නොලින් මෙනෙහි කිරීමත් නිකන් ලැබෙන්නේ නැහැ. ඒ සඳහා හොඳ ධර්මඥානයක් තියෙන්න ඕන. ධර්මඥානයක් තියෙන්න ඕන. ධර්මඥානය නිකන් ලැබෙන්නේ නැහැ. ඒ සඳහා ඉන්ද්‍රිය සංවරයක් තියෙන්න ඕන. අත්තනාසාරින්ගේ සංවර කර ගැනීම නම් නැත් දිනට ඕන. ඉන්ද්‍රිය සංවරයක් නිකන් ලැබෙන්නේ නැහැ. ඉන්ද්‍රිය සංවරය ලැබෙන්නේ හොඳ දහමක් අහන්නට, හොඳ කල්යාණ මිත්‍රයෙක් ඉන්නට ඕන. කල්යාණ මිත්‍රයා තමයි පින්නතුනේ අපේ මේ ආධ්‍යාත්මික ගමන් මගේ ප්‍රධානම සාධකය වෙන්නේ. කල්යාණ මිත්‍රයෙක් වන් කෙනෙකුට කියන්න පුළුවන් මේක පුද්ගලෙක්ම වෙන්න ඕන කියලා. මේක පුද්ගලෙක්ම වෙන්න ඕනේ නැහැ. ඇතැම්මිට දැන් කාලේ හැටියට හොඳ ධර්ම දේශනාවක් අකමැති පීඩියෙක තියෙන ධර්ම දේශනාවම අපිට කල්‍යාණ මිත්‍රෙක් වෙන්න පුළුවන්. හොඳ ධර්ම ග්‍රන්ථයක් කල්‍යාණ මිත්‍රෙක් වෙන්න පුළුවන්. ඉන්නේ සාධම් ග්‍රන්ථ ධර්ම දේශනා මේ හැම දෙයක්ම අපට වර්තමානයේ කල්‍යාණ මිත්‍රයන් කරගන්න කියලා තියෙනවා. ඒ නිසා කල්‍යාණ මිත්‍රෙක් නැති එකේ අපේ ආධ්‍යාත්මික ගමන මඟ අපි කල්‍යාණ නියුතු නැහැ. ලෝකේ කොච්චර අයහපත් වුණත්, ලෝකේ කොච්චර දුෂ්මව හැසිරුණත්, ලෝකේ කොච්චර දුෂ්ටි නමුණත් අපට ඒකට වගකීම දී අපට නිර්දෝෂ වෙන්න බෑ. අපට අප්‍රමාදී වෙන්නට පුළුවන්කම අප්‍රමාදී වෙන්නට පුළුවන්කමක් නැහැ. ලෝකයන් ඔක්කොම දුකට ගානේ වුණත් අපි දුකට ගානේ වෙන්නට ඕනේ නැහැ. ලෝකයන් අනිත්‍යයි දුක්ඛයි වුණත් අපි දුක්ඛිත වෙන්න ඕනේ නැහැ. අපි හැකි තාක් සිල්වත් වෙන්න. ලෝකයන් අනිත්‍යයි අසත්පුරුත් වුණාට අපි අසත්පුරුත් වෙන්න ඕනේ නැහැ. අපි සුරියෙන් අපි ළඟ තියෙන සත්පුරුත්කම වැඩි වෙන කරගන්නට ඕනේ. ඒකයි පිටුනි සැබෑලිකම අපි ජීවිතයෙන් ප්‍රයෝජන ගන්නවා කියලා කියන්නේ. කාලය පිළිබඳ වේගෙන් ඉස්මිලා යනවා. කාලය තමයි අපේ වැදගත්ම සාධකය. ඒ නිසා කාලය ගත කරනකොට වඩා වේගෙන් අපි ආධ්‍යාත්මික වේගෙන් ආධ්‍යාත්මික ජීවිතෙ ඉදිරියට යනට ඕන. බොහෝ දෙනෙක් වර්තමානයේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න දෙවි කාලෙ ඉස්මරට ඉගෙන ගන්නවා. ඉස්මරට කියලා රැකියාව ගන්නවා. ඉස්මනීම ධනෙ උපයනවා. ඉස්මනීම නැත්නම්කට උපාධි දාන වැඩි කර ගන්නවා. දැන් ඉතින් ඒක පාට අඩුවෙන් ගන්න දැන් වර්තමානින් වර්තමාන ඇතැම් ඩොක්ටරේට් එකක් කිම ඉක්මනින්ම ගන්න සමහර ආචාර්ය උපාධියක් තියෙනවා. සමහර ආචාර්ය ඩොක්ටරේට් සමහර දෙකක් ගන්නවා. එකක් අරගෙන යන්න මඩියල තියෙන පළක් ඇයි. නමුත් කෙනෙකුට මේ සියලුම දේවල් අපිට කරගන්න පුළුවන්. නමුත් ඒ සියල්ලම වඩා වටින්නේ අපි දහමකට නැඹුරු වෙනවා. අපේ දහම අපේ ජීවිතයේ අංගයක් බවට පත් කර ගැනීම. ඒක තමයි කෙනෙකුට සැපයෙන්ම දුකෙන් නිදහස් වෙන මාර්ගය. මේ ගෞතම සම්බුද්ධ ශාසනයක අපි ගන්න ප්‍රධානම ප්‍රතිලාභය තමයි මෙතනින් මෙන්න මේ සතර විපල්ලාස් දුරු කර ගැනීම සඳහා සතර සතිපට්ඨානයේ යෙදීමෙන් ත්‍රිලක්ෂණ අවබෝධ කර ගැනීම. ඒක අපි අතරමෙත අපි කියනවා නම් මේ ගෞතම සම්බුද්ධ ශාසනය අපිට ඒක දැන් අපි අනාගතයේ බුද්ධ ශාසනයක අපි ළඟන්නේ කියලා ඒ බුද්ධ ශාසනය කියන්නේ අපි ළඟා ගන්න තියෙන මේ ධර්ම නෙමෙයි සම්බුද්ධ ධර්මයක් නෑ. මේ චතුරාර්ය සත්‍යම තමයි මේ ත්‍රිලක්ෂණයම තමයි මේ සතර සතිපට්ඨානයම තමයි අනාගතයේ ලෝකෙ පහළ වෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනිසා මේ ලැබෙච්ච අවස්ථාව ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් බවට පත් කරගන්නට ඕනේ. තමට කොයිතරම් වැරදි අඩුපාඩු ගන්න තිබුණත්, කොයිතරම් හෙඩ රෝග තිබුණත්, කොයිතරම් තමන් යහළ මිත්‍රාදීන් තමන් සමනාපුණත්, කොයිතරම් හරි කෑ තමන් දෝෂාරෝපණය කළත්, කොයිතරම් තමන් ජීවිතයේ කරදර සම්පත වලට මුහුණ දෙවක්, ඒ සියල්ලම අතුරින් අපේ ජීවිතයේ ප්‍රධාන ඉලක්කය කරගන්නට ඕන. ඒ ධර්ම වෙත සමීප වීම. ඒ වගේම ප්‍රශ්නයක් අහනවා. යනකොට මෛත්‍රී භාවනාව පිළිගෙන නිවන අවබෝධ කර ගැනීමට පුළුවන්ද? නැත්නම් විදර්ශනා භාවනාව වැඩි විදුනද? මේකත් වැදගත් ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේලා පහළ වෙච්ච කාලවලත්, පහළ නොවෙච්ච කාලවලත් ප්‍රධාන කර්මස්ථාන හතරක් තියෙනවා. ඒවට කියනවා සතර බ්‍රහ්ම විහරණ කියලා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියලා අප්‍රමඤ්ඤා හතරක් කියලා තම සතරේ කර්මස්ථාන වලින් කර්මස්ථාන හතරක් තියෙනවා. මෛත්‍රී භාවනාව, කරුණා භාවනාව, මුදිතා භාවනාව සහ උපේක්ෂා භාවනාව කියලා. මේ භාවනාවට කියන්නේ සතර අප්‍රමඤ්ඤා කියලා. අප්‍රමඤ්ඤා කියන්නේ ප්‍රමාණයක් නෑ, අප්‍රමාණ සත්‍යයන් අරමුණු කරගෙන මේ කමඨාන හතර වඩන්න පුළුවන්. මෛත්‍රී භාවනා දෙන්නේ කමඨාන. මෛත්‍රී භාවනාවෙන් කරන්නේ පින්නතුනේ ලෝකයේ සත්‍යයන් පිළිබඳව මෙත්තික සැකලීමයි කරන්නේ. නිරෝගීත්වා, නිරෝගීත්වා, සුවපත්ත්වා ආදී විවිධ විදිය වචන කියලා නැත්තම් එක වචනයක්ම දැන් මුල් අවස්ථාවේදී අපි මේ වචන විවිධ වචන කියනවා. නිරෝගීත්වා, නිරෝගීත්වා, සුවපත්ත්වා, දුකෙන් මිදෙත්වා, සාසුත්වයට පත්ත්වා ආදී වචන හුඟක් කියනවා. තමන් සමතෙන් ඉහළට දින වෙන දින වෙද්දී මේ වචන හුඟක් කියන්නේ නැහැ. එක වචනයක් කියන්නේ. අදමිට සුවපත්ත්වයේ වචන එක වචන විතරයි කියන්නේ. අනිත් කාරණේ තමයි පිනතුනේ මෛත්‍රී භාවනා කරනකොට අපි බොහෝ දෙනෙක් ඉතින් තමන් සිත්තල මෛත්‍රී කරගෙන ඉන්නට ඕනේ කියන. අහං අවේරෝ හෝමි. මම නිකුත් කියන පාඩක නැහැ බොහෝ දෙනෙක් කියන්නේ. ඒක කිව්වට වරකට නැහැ කියන එකම නැහැ. නමස්කාරයෙන් බුදුරජාණන් වහන්සේගේ මුල් සූත්‍ර දේශනාවල මම නිකුත් කියන වාග්යනේ කතාව දේශනා කරන්නේ නැහැ බලන්න. අහංගාවේරෝ මොහොත කියන කතාව නෑ බලන්න. අහංගාවේරෝ මොහොත කියන කතාව ආදී පස්සේ කාලේ ග්‍රන්ථවල. ධර්ම ග්‍රන්ථවල. බුදුහාමුදුරන්ගේ අපහාවෙන් අවුරුදු 500කට වගේ පස්සේ. 500නේ අවුරුදු 800කට 1000කට පස්සේ කිස් වලස පස්සේ තියවන්නේ බුදුගොල්හාමුදුර ග්‍රන්ථ රචනා කරන කාලෙම නේද තමයි මේ අනුශාසන ඇතුළත් වුණේ ධර්මයෙන්. ඒකෙන් කියන්නේ බුදුහාමුදුර තමත් නිරෝගී වේවා කියන එක ප්‍රතික්ෂේප කරන්නේ කියන්නේ. මෙතනදි මෙතන ප්‍රධානම වැදගත්ම කාරණේ තමයි යම් කෙනෙක් ලෝක සත්‍යය නිරොක් වේවා නිරෝගී වේවා කියලා කියනවා නම් මොකද කියන්නේ? කවුද නිරෝගී වෙන්නේ මොනින්ද? කවුද මුලින්ම සුවපත් වෙන්නේ? ඔව් ඒ මෙත්තික වැඩමගෙන තමන් සුවපත් වෙනවා ඉතල. දැන් අපි කිසියම් ස්ථානයක් ආලෝකවත් කරන්න ආත්‍රියානේ අලුර තියෙන වෙලාවට කිසියම් ස්ථානයක් ආලෝකවත් කරන්න කියලා හිතාගෙන අපි ලයිට් එකක් දානවා නම් නැත්තම් පහනක් පත්තු කරනවා නම් ලාම්පුවක් පත්තු කරනවා නම් ඒ ඉන්නේ ස්ථානයේ ආලෝකවත් වෙන්න ඉතල පහනක් පත්තු කරනකොට සමන්තන ආලෝකවත් වෙන්න ඕනේ කියලා වෙනම පහනක් පත්තු කරන්න අවශ්‍යද? නෑ අනිත් වෙනස ආලෝකය පතරුණත් එක් තමයි සමන්ත කියලා උන අනිවාර්යයෙන්ම හැදෙනවා. දැන් අපි කියන්නේ අපි කරවලේ හදිගෙන කාමරේ ඉන්නවා කියලා. ඉන්නකොට කවුරු හරි කෙනෙක් කාමරේට එනවා තට්ටු කරනවා. අපි මුලින්ම කරන්නේ ලයිට් එක දාන්නේ. අපි ලයිට් එක දාන්නේ ඇයි? අපි ලයිට් එක දාන්නේ අර එන කෙනාට පේන්න අපිව. එතකොට අපට අනිවාර්ය මාර්ගය කියලා දෙනවා. අන්නේ වගේ තමයි මෛත්‍රිය නැමැති මේ ආලෝකයේ පතුරවනකොට පිනතුනි මුලින්ම මෛත්‍රිය වඩන කෙනාට මෛත්‍රිය ලැබෙනවා. සියලු සත්‍යය සුවපත්ත්වා කියලා කිව්වට ලෝකයේ සියලුම සත්‍යයන් සුවපත් වෙන්නේ නැහැ. ඒකෙන් කරන්නේ අපේ හිතේ ලෝකයේ අනිත් සත්‍යයන් පිළිබඳව තියෙන අමනාපය වෛරය ඒ හැඟීම් නැතිවීමයි වෙන්නේ. එනිසා මෛත්‍රිය බහරන් කිරීමේ ප්‍රධාන මාර්ගාංගය තමයි තමා සුවපත් වීම. එනිසා සියලු සත්‍යයන් සුවපත් වේවා නිරෝගී වේවා මේ ප්‍රාර්ථනාව කරන්නේ තමගේ සුවපත් භාවය සඳහායි. මේක පිළිතුනේ මානසික සුවය සඳහා තියෙන ප්‍රධාන මාර්ගාංගනාවක්. අද පිළිතුනේ මෛත්‍රී භානාති පිටේ මෛත්‍රී භානා පිළිගෙන සමත භාවනාව. මෛත්‍රී භානා අර්ථයෙන් ඇදිර ත්‍ෘතිය ඥානෙ දක්වා ඉලට යන පුළුවන් කියලා ධර්මයේ සඳහන් වෙනවා. නමුත් මෛත්‍රී භානෙන් විතරක් මාර්ග කර ලබන්න බෑ. මෛත්‍රී භාවනාවෙන් හිත දිනු කරපු කෙනා ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් හෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් අහපු ධර්මයෙන් හේතුඵල ධර්මයිතුව මේ ලෝකයට අර්ථය ශ්‍රවණය කර දෙන්නට ඕන. හේතුඵල ධර්ම, හේතුඵල ධර්ම කියන්නේ මේ අස්කන්ධාසාරී ඉන්ද්‍රිය වලට සම්බන්ධ මේ හේතු තුලින් රූප ශබ්දාදී මේ අරමුණු ඇති වෙනවා. ඒ හේතු නිරුද්ධ වීමෙන් මේව නැති වෙනවා කියන ස්වභාවය නෝනින් අවබෝධ කරගන්න ඕන. මේක තමයි විදර්ශනා කියලා කියන්නේ. නැත්නම් විස්තරාත්මකව කියනවනම් අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණ අවබෝධ කරගන්න. වෙනත් වචන වලින් කියනවනම් පටිපට්ඨාන සූත්‍රය දේශනා කරන්නේ සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති, සමුදේ වය ධම්මානුපස්සී විහෙරති කියලා කාරණාවලින් විස්තර වන්නේ මේකයි. හට ගැනීම නෝනින් දකිනවා. හට ගැනීම කියලා කියන්නේ දැන් අපි රූපයක් දකිනවනම් දකින මොහොතේම ස්කන්ධ පංචකයෙන් සකස් වෙනවා කියනවා. ඇහැයි රූපයයි දෙක එකතු වීම ඒ දෙක සලකන රූපය විදිහට රූපස්කන්ධය. ඒ දෙකෙන් ඇති වෙන සක්මුන්ත පරිණත රූපයේ උත්පාදින සක් වෙන්නාරන් කියන ඒ ඇති වෙන විඥානය විඥානස්කන්ධය. ඒ තුනෙන් ඇති වෙන සම්පස්සය සලකන්නේ ස්පර්ශයේ විදිහට. ඒ වගේ මේ පස්ස නිසා පස්සපච්ච වේදනා. ස්පර්ශ නිසා වේදනාවක් ඇති වෙනවා. ඒ වේදනාව සලකන්නේ වේදනාස්කන්ධය විදිහට. ඒ වගේම යම් වේදේති සංඛාඥානං යමක් ගන්න නේද යමක් නිදී දෙයක් හඳුනා ගන්නවා. අන්න ඒ අන්තය විනිනදේ හඳුනා ගන්නකේ ඊළඟට සාරක විසරක කළ යල් යලෙ සිටින් බලනවා. ඒක සංස්කාර කර ගන්නවා. මෙන්න මේ විදිහට පින්නතුල යමක් අපි ස්වනිකව ඇසෙන් දැක්කනම් අපි ඒ දකින මොහොතේදී ආයෝනික මනසකාරයෙන් නම් කෘෂ්ණාව දක්වයි ස්කන්ධ පංචකයම අතුරු තැනක් ගන්න කොට ඉස්සනට වැටෙනවා. අපිට කාලණය කරන්න තියන් හිතනවත් පුළුවන් කමන්නේ. අපි දෙවෙනි පාර අරක ඇති වුණාට පස්සේ ඇති වෙන ආදීනව ටික දැක්කට පස්සේ දෙවෙනි පාර තමයි අපි බොහෝ විට විදර්ශනා කරලා අපි ඒක ඒකෙන් ඇති වෙච්ච ලෝභාවය දුරු කරගන්න බලන්නේ. මුලින්ම අපි මේක ග්‍රහණයක මුල් අවස්ථාවේදී මේක ඇති දෙන්නේ. මුල් අවස්ථාවේදී වන්නේ මේ අරමුණ ඔක්කොම අත ගන්න මොහොත අපට ක්ෂණිකව සිහියෙන් ඉන්න අමාරුයි. භාවනාව කියලා කියන්නේ පින්නතුනි මේක ටිකෙන් ටික ප්‍රගුණ කරලා යම් කිසි දවසක අපි අපට හැකියාවක් ඇති වෙනවා දික්ඛේ දික්ඛමත්තං කියන ස්වභාවයකටපත් වෙන්න. දික්ඛේ දික්ඛමත්තං කියලා කියන්නේ අර කලක් මේ සිතිවිලි භාවිත කරගෙන සිත දින දිනේ ප්‍රතිපලයන් ඇදලා කලක ජෝ යමක් දකිනවා නම් දකින මොහොතේම මේ ක්ෂණිකව ඇති වෙන විස්සන්ද පරිච්ඡේදය නෝනින් දැකගෙන ඒ දැක්ක මොහොතේම අනිත්‍යක තුවන් නැති විදියට හිත එතනින්ම සංවර කරගන්න. අනිත් සත්‍යයක් දැවුවා කියන අහන මොහොතේම දැනගන්නවා මේ ඇති වුණේ හේතුඵල ධර්ම යුක්ත දෙයක් කියලා නෝනින් දැකගෙන එතනින් මේක නවත ගන්න. උදාහරණයක් ලෙස ගත්තොත් දැන් සමහර අය දැන් මේ අපි කියමු නිවසක හේතුවක් දිනා හේතුව නැතුල් වෙනවා. ඇතුළු වුණාට පස්සේ සමහරට අපි පොරෙක් නම් එළියට දානවා. හොඳ කෙනෙක් නම් තියාගන්නවා. එතකොට අසීමිත අවස්ථාවේදී මෙන්න මේ සමාය වගේ. අපි හරියට මේ මොහොතේ ඉන්නේ සිහියෙන් ඉඳින් හැදේට සලකන්නේ හැදේට ගේට්ටුව ළඟම මොකද කරේ කියලා කිව්වා. එතකොට ගේට්ටුව ළඟදීම අපි අනිත් කරන අවස්ථාවේ. එතකොට අන්නේ අවස්ථාවට අපි දෙක විදිහට එන්නේ නැහැ මිනිස් මේක වාක ගත වෙලේ නවස්තාවක් හැබැයි සතර වාක පිට දින කරපු අය. මේ පිටත නැහැ බාහ්‍ය දාරු තීරයේ පිළිබඳව. දාරු තීරය කියන බ්‍රාහ්මණය බුදුහමෙන් කල්පි කියව බුදුහමරන් ළඟට ඇවිල්ලා කන්සත් නැහැ. අහපු ස්වනික බුදුහාරදී වනසක් නම් මේක. ඒ වගේ බාහ්‍ය පිටි සම්බන්ධ දෙත්තේ දිට්ඨමත්සං සුතේ සුතමත්සං මුතේ මුතමත්සං විඥානේ විඥාසමත්සං කියලා අනුපස්නාව දේශනා කළා. බාහ්‍යොබ මෙහෙම හිටෙන්න යමක් දැක්කනම් දැක්ක විතරයි, ඇහුවනම් ඇහුව විතරයි. මේ ආදිවත් ඉන්ද්‍රිය පංචකයම ඇති වෙන දේවල් ශ්‍රණික ඇති වෙන නිරුදනා කරන ඕනින් දකින්න ඒතුලින් ඔබ දුකෙන් නිදහස් වෙනවා කියලා මේ අනුපස්නාව තේරුම් ගත්තා. ඖෂධනිකව මේ විදර්ශනාවට නම්වල අරහත් භාවයට පත් වෙනවා. එතකොට මෛත්‍රී භාවනා විතරක් පිනතුනේ මාර්ගයෙන් ලබන්නේ ඒ අමතේසික පිටුවාගෙන ත්‍රිලක්ෂණයට අනුව හේතුඵල ධමයට අනුව සමුදය වයින් හැටියට හේතුඵල ධම නෝනින් දැකලා ඒ විදර්ශනා ඥානය පහළ කර ගන්න ඕන කිරි ප්‍රතිපත්තිය හැටියට තමයි සෝවාන් අරි මාර්ග ඵලකට ලැබෙන්නේ. ඊළඟ ප්‍රශ්නයක් අහනවා. බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් ප්‍රතිනිර කරත් උන්වහන්සේට බුදු වීමෙන් පස්සේ යම් යම් මාර්ග භාවල කර්ම විපාක වෙන සිද්ධ වුණා. අංගුලිමාල හාමුදුරුව සහතුනට පස්සේ අර පාප කර්ම සියල්ලක්ම බලපෑවේ නෑ නේද? ඒකට හේතු වෙයි කියලා අහනවා. පින්නතුනේ ඇතැම් විට ආශ්‍රවක් ඉන්නේ ලබා ගත්තත් අලුත්ක කරක් කරන්නේ නැහැ. නමුත් අතීතයේ තිබිච්ච කර්ම වල විපාක යම් යම් විදිහෙන් බලපානවා. හැබැයි එකෙන් කියන්නේ අතීතයේ ඔක්කොම කර්ම අපට විපාක දෙයලයි අපේ ජීවිතේ මාර්ගපත් වෙන්නේ කියලා. එහෙම සිද්ධයක් නැහැ. ප්‍රහස්නට පස්සේ ඒ ආත්ම භාවයේ ඉන්න කාලේ විතර අතීත යම් යම් කර්ම වලින් පරිත්‍යාග විතරයි විපාක දෙන්නේ. අතීතයේ සිදුවෙච්ච අපාගත වෙන හේතු වෙච්ච කර්ම මොකොත් අපි ළඟ නැහැ පිටුදුන. දැන් අපි හතර මේ පිළිය කර්ම කරලා තියෙන අපායේ යන තියෙන කර්ම ඔක්කොම අපි ජීවන දැන් මේ ඉන්නේ. දැන් අපි ඒ ඉක්මවන ඊට වඩා අලු කර්ම තමයි අපි ළඟ තියෙන්නේ. ඇතැම් විට ආබාධ වලට පත් වෙන්න පුළුවන්. ඉන්ද්‍රිය විකලත්වයට පත් වෙන්න පුළුවන්. අපේ ළඟම ඥාතීන් අපට දැඩි වේදනාවක් කියලා හිමිවීම ආදී යම් යම් කර්මයන් අපට විඳින වෙන සිමිච්ච කර්මයන් තියෙන පුළුවන්. ඒ කර්මයන් ඇතැමිට රහත් වෙනවා තමයි යම් යම් වචන විපාක වෙන්නේ. හැබැයි රහත් වෙනාට පස්සේ තියෙන ප්‍රතිලාභය තමයි ඒ කිසිම දෙයක් තමන්ගේ දෙයක් ග්‍රහණය කරගන්නේ නැහැ. ඒ නිසා සමාජයක ලොකු දුකක් වෙන්නේ නැහැ. ඊළඟට කියනවා දැන් අංගුලිමාල ආශ්‍රංශ විපාක දුන්නේ නැහැ නේද කියලා. කිනුදු විපාක දුන්නේ යම් යම් වචන. එන තමයි ප්‍රධාන කරන්නේ අංගුලිමාල ආශ්‍රංශ පිටපාත වැඩම කර වැඩම කළේනම හැමදාම ඇඟේ ලේ කරගෙන ඉන්නේ කියලා. ළමයි ගෙවල් ඉඳන ගස් වලට ගහන ගස් වලට ගහන ගාමීට වැඩේට අංගුලිමාල ආශ්‍රංශ කියලා. අර කර්ම විපාකේ ඒ ආශ්‍රංශම කරපු කර්ම චිත්තදම වේදෙනීමන්ති සමානික මොනවාට විපාක දුන්නා. නමුත් සියලුම කර්ම විපාක වෙන තරම් කාලයක් උන්වහන්සේ ඉතුරුනේ නැහැ. ඒ නිසා උන්වහන්සේට සම්පූර්ණ මේ කර්ම වලින් නිදහස් වෙන පුළුවන්කම ලැබුණේ යන්න විදිහේ විපාක දුන්න. නමුත් ඒ කර්ම චක්‍රයේ ධර්ම චක්‍රයෙන් යටපත් කළා. ඇතැම් විට කර්ම චක්‍රයේ දුර්වල කරන්න පුළුවන් ධර්ම චක්‍රයෙන් ධර්මයට පුළුවන් යටපත් කරනවා. ඒකයි උන්වහන්සේ සිද්ධ කළේ. ඒ නිසා උන්වහන්සේ කර්මක්ෂය කළා. කර්මක්ෂය කළා කැලිකුත් ප්‍රමාණය ආර කර්මච්ඡේ කළා. ඒ අතර යම් යම් කර්ම මොහොතේට විපාක දෙමක් සිද්ධ වුණා. කෙනෙකුට මේ ප්‍රශ්න තමයි අපිට ඉදිරිපත් කළ තිබුණේ. හොඳයි අපට ඩිෆිකේෂන් සාකච්ඡා කරන අලුත් අවුරුද්දත් එක්ක අපි කාලය ගැන මේ සාකච්ඡා කළේ. අපේ ජීවිත පින්තුන වේගයෙන්ම උපනියති ලෝකෝ අතුරු කියලා සඳහන් කරනවා. අපේ ශරීරය අස්ථිරත්වයේ කරාමේ ළඟා වෙමින් මේ තියෙන්නේ. අපි හැම දෙනෙක්ම මේක දැන වාඩි වෙලා හිටියත් වේගෙන් අපි ගමන කරන යෙදෙමින් තින්කම් කරමින් හිටියත් නොකරමින් හිටියත් අපේ ගමන අභ්‍යන්තරයේ සිදු වෙනවා. ඒ ගමන මේ කියන තුන්දාම අන්න ඒ ගමනට කලින් අපට ධර්මයේ ගමන යම් සමාධි ඉක්මන් කරන්න පුළුවන් නම් එවැනි ජීවිත സമയ වඩාත්ම සඵල ජීවිතයක් ඉස්සර ගන්න. එනිසා පාඩේ බඩු පාන් එකතු කරගෙන තීක්ෂණාවෙන් එකතු කරගෙන නම්ුණා එකතු කරගෙන අපේ ජීවිත ගත කරන්න පුළුවන්. නමුත් ඊට වඩා වටිනා පිටුතුනි ධර්මය අපේ ජීවිතේ ලං කර ගැනීම. ධර්මයයි අපේ ජීවිතේ එකක් කර ගන්න ඕන. ඒක කිල සමාදෙන් දාසු විතරක් නෙවෙයි. හැම මොහොතකම අපේ ළඟ තියෙන්න ඕන. රැකිනක් සා කරනවා නම්, මඟතොටේ ගමන් කරනවා නම්, මාර්ගය හරහා ගමන් කරනවා නම්, මේ හැම දැනුම පිටුතුන අපි ධර්මයක් සමග ජීවත් වෙන්න ඕන. ඒක මුලක් තමයි හැබැයි අපිට ධර්මයෙන් වඩාත්ම ආනිසංස ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් අපිට. ඒ නිසා එහෙම කටයුතු කරමින් වඩා වඩාත්ම ජීවිතයේ ධර්මයෙන් ගන්නේ වඩා වඩාත් ජීවිතයේ සතුට සැනසීම මේ ජීවිතේම ලබා ගන්නට මේ හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. හොඳයි. භෞතිකත්වය පදනම් කරගෙන මේ භෞතික ලෝකෙට වැඩිපුර ස්ථානයක් දීලා ඉන්න අපට තමයි මරණය ලොකු දෙයක් වෙන්නේ. අපි හිතන්නේ මරණය දක්වා අපේ ශරීරය එකම ශරීරයක් එතනින් පස්සේ අලුත්ම ශරීරයක් හම්බෙන්නේ. නමුත් නැබැයි මොනවද වෙන්නේ කියලා මේක ආස්පස්සේ වෙනස් දෙයක්. උදාහරණයක් මම කියන්නම්. දැන් සමහර මියගියාම මේ පිටලයට විමන වඩම් කරනකොට මේ නියගියන් ආදී වැඩිපුරම ජීවත් වෙන කාලේ ඇඬපු ඇඳුමක් එක්ක සමහර තියා ප්‍රීමන මොඩන් කරන කෙනා රැවිලෙනවා. මේ කිනුත් නැගලා දෙන්න සමහර පිටුවල කරන්නේ කැමරාවට අහු වෙනවා නියගියන් ආදීගේ ගුණාංගවල නාමල වෙනවා පිටුවලදී. ඒ නියගියන් ආදී මේ අවස්ථාවේ සහභාගී වෙනවා. ඇතැම් තියා ජීවත් වෙන කාලේ එයන් හරියට උපමා ගන්නත් කළ අවස්ථාවක්. එයා ඇඳුම් ටිකක් ඔක්කොම යා කොරට පස්සේ නැමෙන්නේ. නමුත් එයා වැඩිපුර ජීවිතේ හැමති කරපු ඇඳුම් ටිකක් ඇඳගෙන ඇතැම්මිට හැරමිකයක් තිබුණා නම් හැරමිකයක් තියාගෙන නම් අර ඥාති නීති එකගෙන යන්නේ වගේ. දැන් මොකද මේ සමාන? දැන් අපි කියන්නේ මෙතන මේ භෞතික ශරීරය ඔක්කොම ඉවරයි කියන්නේ. නමුත් මේ භෞතික ශරීරයෙන් මෙතන නම් යන්නේ හරියට මානසික අඩගත් ස්වභාවයකට කියන්නේ චිත්ත නියාමයක්. චිත්ත නියාමයෙන් පුළුවන් මේ ශරීරේ මොනනම් මේ භෞතික ස්ථිතිවල දෙයක් අල්ලගන්න. අන්න ඒ සිද්ධාන්තය තමයි මරණින් පස්සේ කියන්නේ. අපට ඉන්නන මෙතන ඔක්කොම කයි කොනේ කියලා. දැන් බුදුහාමුදුර සමහර අවස්ථාවලින් දැක්කා ආර්ථික බුදු ජනමාහත්වයේ කාලයක සමහර වැඩපිළිවෙල සාමෙන් වහන්සේලා දුර්ජිල විදිහේ සාමෙන් වහන්සේලා ඒ රූපයෙන්ම ප්‍රේතයන් වෙල දැරිමි කියන පාත්‍රයක් අතේ තියන්න. පාත්‍රයක් අතේ ඇතිවන්නේ සිවුරු තරම් නෙමෙයි, පිට නෙමෙයි. දැන් අර සාමෙන් වහන්සේලා ඒ මුලින් තිබෙච්ච බෞද්ධ ශරීර අත්තර නෙමෙයි. ඇමරිකන ගණිතයෙන් අපේ මේ ජීවිතයේ කියන භෞතිකත්වයේ ඉක්ම වූ ස්වභාවය. අපේ මේ ශරීරය භෞතිකයක් අපිට තියෙන ශරීරය. නමුත් මේ තියෙන ශරීරය අපි හිතන කල්ලාගෙන ඉන්නේ. ඒ හිතින් අල්ලගෙන ඉන්න අවස්ථාවේදී ඇතැමිට දුර්වල කර්මශක්තිය කියන අපි ඉන්නේ මරණයෙන් පස්සේ මේ ශරීරයම වෙනවා ඇතැමි ඊළඟ අපේ ශරීරය. ඒකෙන් කියන්නේ මේ ශරීරය එතෙන්දී අරගෙන කියලා කියන්නේ නැහැ. මේ ශරීරය මොනවාකටද කියන්නේ කියන්නේ ඒ වගේම හිතෙනොත් ඉන්නේ මා කිත මෙතන ඉඳන් ඊළඟට හිත සම්බන්ධ වෙනවා නම් මෙතන මොනවාක දෙතෙන්ට යන්නේ නැහැ. හිතේ යම් ස්වභාවයක් වෙන චිත්ත න්යාමයේ කියලා ඒ චිත්ත න්යාමයට අනුව තව ස්වභාවයකට යන්න පුළුවන් කියලා ඒ යන ගමනේදී මෙහා ස්වභාවය කරපු කර්මය යම් යම් ප්‍රමාණකින් බලපානවා. ඒ සම්පූර්ණ සිද්ධාන්තයම තමයි ජාතකලකන්නේ දැක්කෙන්නේ. ජාතකලකා කිසි වෙලකට අපි බැහැර කරන්නේ මේ පිටතම එන්න නොවියට බුදුහාර දේශනා කරගෙන මරණයෙන් පස්සේ යන අලුත් එකක් තියා මේ ආත්ම භාවයෙන් විමුක්තිය දෙන ඊළඟ මොහොත ගැන කතා කරන්න නැහැ කියලා. හිතන්නේ නැහැ පිට මේ හේතු දෙක අනුවම තවත් ඒ වගේ අලුත් එකක් පහළ වෙනවා. පහළ වුණයි කියලා මෙතනින් අපෙන් කියන මොකුත් නැහැ. අතර සම්බන්ධයක් තියෙනවා. සම්බන්ධයක් තියෙනවා නැත්නම් නෑ. දැන් අපි ධාතකෙමු යම් කිසි අභයක් වගේ දෙයක් අරගෙන අභය අපි දිගට නමනකොට අපිට තේරෙන්නේ හැම යන වගේ දෙයක් නේ. නමුත් හැම බලවකට යනවද? අර මෙතන සොරකු දෙක බලපෑමෙන් හතෙන් යනවා මොනවද? අපිට සැල්ලක් වගේ තියෙනවා. වතුරකට ගහ ගැහුවට පස්සේ ඊහාල වතුරේ කෙළවර දක්වා යනවා. නමුත් භෞතික වශයෙන් කිසිම දෙයක් නැහැ. ඒක අර බලපෑම යනවා කියන්නේ. යන මෙතනින් කිසිම දෙයක් කිසිම දෙයක් නැහැ. අන්විතේ සමහරක් තියෙනවා. ඒක මෙතන ඒක අනිත් පිටට යම් කිසි බලපෑමක් වෙනවා. මේ ආස්ථාවේදී අපි දතකන ජීවිතයට කුසල කරවමින් ඒන අනුරූපව හොඳ ආස්වාදයක් දෙනවා. එතෙන් දැන් සංගයේ සොලවන කොට අර කෙළවරට ඒ සංගයේ දෙලවීම බලපෑම වගේ මේ සත්‍ය ස්වභාවයෙන් බලපානවා. නමුත් කිසිම දෙයක් ඇති නැතෙන් කියන්නේ ඒ ආස්වාදයේ තියෙන හේතුඵල ධර්මයට අනුරූපව අලුත් අලුත් දේවල් ටිකක් එකතු වෙනවා. දැන් අපි ගියල්ලක් හොඳට බැලුවොත් ගියල්ලක් පහට ගලවෙනකොට දැන් දුම් ඉඳ හරි දියුම හරි අපි ගියල්ලක් බලන්න කියනවා. අපි ආයෙ බලන්න යනකොට අපි හිතන්නේ කලින් ගියල්ලනේ කියලා නේද? ඒ විදිහට මේ. නමුත් ඒ දැකපු ගියල්ලේ මේ මොහොතෙම දැනිකව ගන්න විතරක් අපි දැන් අලුත් ගියල්ලක්. ඒ මොහොතේ ඇස දියනහන මොහොතෙම වැටලා තියෙනවා. නමුත් අවුරුදු ගානකට පස්සේ යනකොට අපිට හිතෙන්නේ මේ දුම් ඉඳ ගියල්ලමයි මේ දියුම ගියල්ලමයි අපිට තේරෙන්නේ කියලා. ජීවිතේ පිනවට එහෙමයි. හොඳින් දිනට අපිට ආයෙත් මෙලා තියෙන්නේ. හොඳයි මේ වෙන තුන අද කොහොමදන් සිද්ධ කරන ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාවක් කියන කරුණ දෙකටම සම්බන්ධ වුණා. අද තියෙන මේ ගායකත්වය දරන්නේ ශල්වර්ධන මහත්මිය. ඉතින් බලාපොරොත්තු වෙන තමන්ගේ මෑණියන්ට ආශිර්වාද කරන්න. ඒ නිසා මේ මිනිසුන් බලාපොරොත්තු වන ආකාරයට සියලු මහපත් බලාපොරොත්තු සම්බන්ධමත් වේවා. ධර්ම ශ්‍රවණය කළ මේ මිනිසුන් හැම දිනාටම මේ මිනිසුන්ගේ නමින් නියතොත් පින් බලාපොරොත්තු වන සිස්ටම් ඥානකෙට සැකස නම් ඒ සියලුම ඥානෝද මේ පින් අනුමෝදන්ව ඒ හැම දිනාගෙම සැපල ජීවිත දුකත් කර දෙවා කියන ප්‍රාර්ථනාවයි. මේ ඥානයෙන් දැක්කින් අනුමෝදන් කිරීමක් අත්ින් සාදුකාරයන් පවත්වන්න. ඒ වගේම අප සම්බන් දෘෂ්ටික සියලුම දෙවියන්ගේ මේ පින් අනුමෝදන්ව ඔබ අපට දෙනාම අපේ රටේ සම්බුද්ධ ශාසනයත් බොහෝ කාලයක් අපි නාරක්ෂා කර දෙවා කියන ප්‍රතිමේ දෙවියන් සැපින් අනුමෝදන් කරවමු. ආකාශං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම් සත්‍ය ජීවිත දෝපත් ප්‍රාර්ථනා අනුකූලව උතුම් මොණිවන් සලයන් කර සේවා අන්තර ප්‍රාර්ථනා කරමු. දුක් සම්පන්නාච නින්දුම් හා භයං සංතාච නින්දයා සෝකං සංතාච නින්දෝකා කොන්තු සම්දේපිකානිනෝ සම්මෙතන සම්මාන සම්මාන